හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනාවත්ම ඉතම ගෞරවයෙන් අද දවසේදී පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදීත් අපි මේ ඉරිදා වැඩසටහන පවත්වන්නේ මහිතන් සති දෙකකට පසුව සතියේතුම ආකාර බහුලව සිටු නිසා අපි පසුගිය සති දෙකේ වැඩසටහන පැත්තේ නැහැ. ඉතින් අද දවසේදී සියලුම දෙනා ගෞරවයෙන් පිළිගන්න ගමන් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා. සත්‍යත්වයන් අපිට එහෙමනම් අද දවසේදී තථාගත ධර්මයෙන් බිලක් පහදා දෙන්න තිරවත් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි අතිශයින්ම ගෞරවයෙන් එලෙසින්ම අතිශයින්ම කෘතඥතා පූර්වකව තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ, අපේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ, මේ සංසාර පැවැත්ම පිළිබඳ හෝඩුවාව මායාව කියලා දුන්න මහෝත්තමයන් වහන්සේ. අහවල් මාතෘකාවක් යටතේ කතා කරනවා කියනවට වඩා දැන් අප මේ දවස් වල උනන්දු වෙනවා කරුණු තෝරා බේරා ගන්නවාට වඩා සුතම ඥානයෙන් තවත් පොත්‍රාක්යක් හදා ගන්නවාට වඩා මනසේ මේ කියන කියන කාරණා වලින් පෞද්ගලිකව මේ කතා කරන්න කොයිතරම් දුරට ඒ මාර්ගයට අනුකූල කරගන්නවද, අනුයුක්ත කරගන්නවද, කොච්චරකින් ඔහු බැහැර වෙනවද කියලා එලෙසින්ම කල්යාණ මිත්‍රයන් සහ කල්යාණ මිතුරයන් අපේම පැවැත්ම තුළ ඔබේ ඔය තියෙන උපාදින්නත්වය තුළම මේ වචන බර කියලා හිතන්න එපා, අපි දැන් දන්නවා ඒවා. ඒක තුළම කොයිතරම් දුරට පවතිනවාද නැද්ද කියන එක පමණක් හොයා බැලීමක් කරන්න වෙනවා අපිට. මේක ලේසි ඉතාම කිට්ටුයි, ඒ නිසාම එක අමාරු. ඒ නිසා තම ලංවෙලම බලන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරන විදිහට රූපය නොවේ ඔබ, වින්දන නොවේ ඔබ, සංඥා මතක නොවේ ඔබ, සිතට මතුවෙන එන සිතිවිලි නෙවේ ඔබ, දැනෙන ගතිය දැනෙන බව සවිඥානික ස්වරූපේ නෙවෙයි ඔබ. තකොම අස්සෙන් පවතින ශූන්‍යතාවයක් අහවල් දෙයක් නෙවෙයි. එතකොට ඒකට පොඩ්ඩක් එබිලා බලන්න, වලාකුළු අස් ගැනම බලන්න නැතුව අහස දිහා බලනවා වගේ. අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතේ සචිත්ත වර්ගයේට වැඩිපුර අවධානයක් යොමු වුණා පසුගිය කාලවලදී. කාර්ය බහුලව සිටියා නොවේ, කාර්ය අඩුව සිටිය කාලෙදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනයක් කරනවා. කියන්නේ අපි ආදරෙන් ගරු කරන අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ කතා කරන්න ඒක කියන විතරයි මේ බුදුහාමුදුරු දේශනා කළදී. එනිසා කතා කරන්න ගැන අනවශ්‍ය බැතිසිතක් අවශ්‍ය නැහැ. නමුත් පැය දෙක තුල පමණක් ඒක හම් කන් දේ යුතු වෙනවා. තිතින් පහම් භික්කවේ නවන්නයාම කුසලේසු ධම්මේසු. භික්ෂුවරණි, මේ කුසල ධර්ම අපි දන්නවා කුසල ධර්ම කියනකොට සත්‍යාබෝධය සඳහා ඒ පැත්තට ඇදුම් දෙන ඇදුම් කන ධර්ම කොටාසයන් අවබෝධාත්මක දේ. තිතින් පහම් භික්කවේ නවන්නයාම කුසලේසු ධම්මේසේ, කුසල ධර්මවල ස්ථිතියක්, ඒ කියන්නේ එක එතන තිබීමක් පවා මා අගේ කරන්නේ නැහැ. මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ පගේව පරිහානි. පරිහානිය ගැන කියනුම කවරේද? උද්දීංච කෝහම් භික්ඛවේ වන්නයාමි කුසලේසු ධම්මේසු නොතිතින් නොහානි. නොහානි භික්ෂුවරුනි, මා භික්ෂුවරුනි කොට සත්‍යාබෝධය සඳහා ජීවිතය කැප කර ඇත්තන්ට මේ කියන්නේ. අන්නිතකොට අපිත් ඒ ගොන්නට වැටෙමු. අපිට බෑ කියන කතාව මේ ධර්ම සාකච්ඡාවේදී මේ පැය දෙක තුලදී අප ගාව ගන්න නැහැ. භික්ෂුවරුනි, මා මේ කුසල ධර්ම වල දියුණුව අගේ කරනවා නොතිතින් නොහානි එකතන තිබීම හෝ පරිහානිය නොවේ. කතංච භික්ඛවේ හානි හෝති කුසලේසු ධම්මේසු නොතිති නොවොද්දි. කොහොමද කුසල ධර්මයන්ට හානියක් හානිය වෙන්නේ මොකද්ද එතකොට? කුසල ධර්ම වල හානිය කියලා කියන්නේ මොකක්ද? ඉද භික්ඛවේ භික්ඛු යත්තකෝ හෝති සද්දාය සීලේන චුත්තේ සුතේන ඡාගේන පඤ්ඤාය පටිභානෙන. හොඳ වචනයක්. අපට තේරුම් ගන්න පමණක් මේ ධර්ම සාකච්ඡාද අපි කියන්නම් ඒක. ඉද භික්ඛවේ භික්ඛු යත්තකෝ හෝති. මේ කෙනෙකුට යන්තම් එක්තරා ප්‍රමාණයක් ටිකක් තියෙනවා. තියාගෙන ඉන්නවා. යත්තකෝ හෝති කියන්නේ ඒකයි. ඔය කතා කරන්න ගැනමයි ඔය බුදුහාමුදුර කියන්නේ. ඔයත් එතනට ගාව ගන්න. සද්ධාව යන්තම් ඔහි ඩිංගක් ගෑවිලා තියෙනවා. සීලේන සුතේන ඒවා දන්නවන් ඡාගේන පඤ්ඤාය පටිභානේන. මං ඊ වචන විස්තර කරන්න හදන්නේ නැහැ. හොඳද අපි? මේ ඉන්න හැත්තු උගත්තු. ඉක්මෙනින් යමක් වටහා ගත හැකි සුරු ගතියට තමයි පටිභාන කියලා කියන්නේ. එතකොට ඕවා යන්තම් ගෑවිලා ටිකක් තියෙ නැත්තු ඉන්න. කියන කවර කතාද කියලා. ඒතොර බුද්ධි හෝති කතංච භික්ඛවේ බුද්ධි යෝති කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්ම වල වැඩිම අපිටම තට්ටු කරලා කියන්න ඕන. මේකට මේ ගොන්නේද මා කියලා, මේ කොටස් මේ ගෲප් එකේද, මේ කණ්ඩායමේද මා කියලා තමන්ගෙන්ම හදාගන්න ඕනේ මේ බුදුහාමුදුරන් කියන කතාව. නොතිති නොහානි හිත තිතිය හානිය නැතිව එකතන අපි කියන්නේ එකතන තියෙනවා කියලා පල් වෙනවන්නේ නේ. හරියට ඔහෙ තියෙනවා එච්චරයි. යත්තකෝ හෝති ඉද භික්ඛවේ භික්ඛු යත්තකෝ හෝති සද්දා සීලේන සුතේන ඡාගේන පඤ්ඤාය පටිභානේන. මේ සත්‍යාබෝධය සඳහා හිතාගත්ත කෙනේ මාර්ගයට ජීවිතය පූජා කරපු කෙනෙක් කුතුල ශ්‍රද්ධාව සීලය අප ඉගෙන ගත්ත ඒවා සුත ඡාග පඤ්ඤාගෙන ගත්තා දිට්ඨි විසුද්ධියයි ඒක තමයි කතා කරේ. පටිභාන අවබෝධය ඉක්මනින් අවබෝධ වෙන ඒවා යන්තම් තියෙනවා. තස්සතේ ධම්මා නෙවෙති තන්ති නෝහායන්ත ඒවා එකතන තියෙන්නේ නැහැ, පිරෙහෙන්නේ නැහැ. ඒක වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේක තමයි වර්ධනය කියලා. දැන් ඒ මේක අපි මාතෘකාවට ඒක අපි යොදාගත්තා. ඒ චිත්ත වර්ගී තිති සූත්‍රය. ඊට කලින් සූත්‍රය තමයි අප කතා කරන්න හිතාගන්නේ. ඒක හිමම මතක තියාගෙන. අපි මේ සූත්‍රය ගැන කල්යාණ මිත්‍රයන්ගෙන් අදහස් අරගෙන කිතාම් කෙටි කාල සීමාව තුළදී අපි ඉක්මනින් ඒ සචිත්ත සූත්‍රයේ බහිමු. අවතීර්ණ වෙමු. එනිසා මා දැන් මේ ඒඩිංග ඒ සද්දා සීල සුත ඡාග පඤ්ඤා ඒ ගැන තියෙන හැටි, පිරිහෙන හැටි, වැඩි වෙන හැටි ගැන අපි ආධ්‍යාත්මික අවබෝධයෙන් කතා කරලා වර්ණනා කිරීම කරන්න නැතුව නමුත් අනිත්‍යයට උනන්දු වෙන හැටියට ඒව කතා කරලා අපි ඊළඟ සූත්‍රයට බහමු. මං කල්යාණ මිත්‍රන්ට කියන ඉගෙන ධර්ම සාකච්ඡාව කරමු. අපත් කැමති ධර්ම කාරණා වලට අහුම්කම් දෙන්න. සම්මා සම්බුදු සරණයි. පෙරවන් සරණයි සත්‍යතුමනි, සත්‍යම උතුම යම කියන සූදානම නැ කියන ඊට පස්සේ මයික් දෙන්න. පෙරවන් සරණයි. නෑ මා බලන් ඉන්නේ මම හිතුව මා කතා කළ දෙය හු නැතුව වද්දෝ කියලා තුනුම් දිසාන. ඇහුණා සත්‍ය තුනේ සර්වන් සර්ණයි මම හිතන්නේ ඇත්තටම අපි මම දැන් පෞද්ගලිකව බලනකොට අපිට සිටිය යුතු කාරණයක් තමයි සත්‍යතුමා මේ පැහැදිලි කරේ. එතන කියන්නේ අපේ ප්‍රතිපදාවේ අනාය හැටියට අපි එක තැන නැත්නම් අපේ කුසල ධර්මයන්ගේ දියුණුවක් සිද්ධ වෙනවද, එහෙමත් නැත්නම් අපි එක තැනම ඉන්නවද කියන එක බලන්න හොඳ අවස්ථාවක් මම හිතන්නේ අපිට ලැබෙන්නේ. අද මතක් කරපු විදිහට එතෙන්දී විශේෂයෙන්ම මට මතක් වුණේ ඔකේ එකපාර හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, අපිට කාලයක් එක්ක මැනගත යුතු දෙයක්. අර වාසි ජටෝපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළා වගේ මේ දහමේ නැත්නම් මේ ප්‍රතිපදාවල නියුක්ත වීම ක්‍රමවත්ව දීර්ඝ කාලයක් කරනකොට තමන්ට තේරෙනවා යම් යම් අඩුපාඩු, තමන්ගේ තිබිච්ච අඩුපාඩු කොයි විදිහටද අඩු වෙනවද වැඩි වෙනවද ආකාරයෙන්. පෞද්ගලිකව මට දැනෙන ආකාරයට ගොඩක් දුරට අපි අර අපි ඒ කුසල ධර්ම ටිකේ සද්ධා, සීල, සුතචාග, පඤ්ඤා, පටිභාන කියන ටිකෙට ගොනු කරගන්නමු අනිත්‍යවට වඩා හොඳ. එතකොට ඒ ගැන වැඩි අවධානයක්, ඒ පහ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට කතා කරනකොට හොඳ. සම්බුදු සරණ යෝජනාවක් පමණයි කල්‍යාණ මිත්‍රයේ කුසී සේරුවන් සරණ බොහොම පිං. ඒකේ මූලික වශයෙන්ම ඇත්තටම මට තේරෙන හැටියට සීලය කියන එක ඉතාමත්ම වැදගත්. ඒකටත් පළමුව ශ්‍රද්ධාව කියන එක ඉතාම වැදගත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇත්තටම අපි මේ සංසාරය යන පුද්ගලයින්ට මේ වගේ සංසාරයක් තියෙනවා කියලා. නැත්තම් මේ දුක්ඛම් කටළු කියන්නේ හැම දෙයකම තියෙන අපි සැපයි කියලා ගන්න දේ පවා දුක්ඛයි කියන මට්ටමින් බලන්න. මේක නෙවෙයි සැප, මේක බොරු සැපක්, මේක මායාකාරී සැපක් කියන එක. ඒ වගේම ඒක බලන්න අපේ ගතසිත යොමු කරන්න අපිට මේ මූලික ඉගැන්වීම කරේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ශ්‍රද්ධාව මත පිහිටලම තමයි ඉතුරු කොටස් ටික වඩන්න ඕන කියන එක තමයි නැගීම. ඒක අපේ කියන්නේ මගේ යම් තාක් දුරට තියෙනවා. ඒ වගේම වැඩි දියුණු වෙන ගතියකුත් දැනෙනවා. ඒක දැනෙන්නෙම මේ ධහම ඉගෙන ගන්න තරමටමයි. ඉගෙන ගන්න මේ සුත්තේ හරහා ලැබෙන අවබෝධයේ මූලිකවම ඒකට බලපානවා. ඊට අමතරව ඒ දේවල් පිළිබඳව චින්තාමය වශයෙන් හිතලා නොනින් මෙනෙහි කරනකොට ඒ දැනෙන, ඒ ගැන හිතීමෙන් පවා ලැබෙන සිතට දැන නිදහසම ඒකට සාධකයක් නැත්නම් ඒකට දෙන, ඒ කියන්නේ අපිට වෙන උපකාරයක්. ඒක හොඳට දැනෙනවා. ඉතින් ඒ අනුව බලනකොට ඒ ඉන්ද්‍රිය ධර්ම කියලා අපි මතක් කරොත් ඒවා වැඩෙන ආකාරය අපිට දැනෙනවා. ඒක මම හිතනවා අනිත් කල්යන් මිත්‍රන්ට අවස්ථාව දෙමු මේ ගැන සඳහන් කරන්න. තේරුවන් සරණයි. නම කියන්නට ඕන අනිත්‍ය ගැන කරුණාවෙන් අපට කියලා දෙන්න. ඒ කියන්නේ සම්මා සම්බුදු සරණයි. සිරන් සරණයි සතුටුම ඇතුළු හැම දෙනාටම. කවුරුත් කතා කරන්න නැති නිසා ඇත්තටම මේ සතුටුමනි අද සූත්‍රය අපිට හුඟක් වටින දෙයක් වගේ වෙනවා. මොකද මේ එකතන පල් වෙන ගතිය හුඟක් වෙලාවට මේ අපි ගියහම මේ භාවනා වැඩසටහන් වලට හුඟක් වෙලාවට ඇහෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉතින් ඊළඟට මම මොකද කරන්නේ කියන එක. ඉතින් හුඟක් අයගේ ප්‍රශ්නේ මම මෙතන මෙච්චර දුරට ගිහින් තිනු ඊළඟට මම මොකද කරන්නේ කියලා අහනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ඇත්තටම හිතට ආපු දෙයක් තමයි මේක. මේ අපිට අපි දන්නේ නැහැ අපි මේ ගමනේ අවසානය මොකක්ද කියලා. එහෙම දන්නේ නැතුව යන ගමනක මොකද තථාගතයන් වහන්සේගේ දේශනයක මට සූත්‍රය මතක නැහැ සමාවෙන්න. වෙන මේ දන්නේ නැති ජනපද කල්යාණ කෙනෙක් ශ්‍රේෂ්ඨ යනවා. මේ ජනපද කල්යාණ උසද, මහතද, ඍජුද, කළුද, මේ මොනවද දන්නේ, කොයි පැත්තේ ඉන්නවද දන්නේත් නැහැ. නමුත් ගමනක් යනවා ජනපද කල්යාණ සොයමින්. ඉතින් උන්වහන්සේගේ උපමාවත් අර දන්නේ නැති මාලිගාවකට බඳින ඉනිමගත් කියන දෙකම මං හිත මෙතනට අපිට හොඳට ගැලපෙනවා. අපි ගැන තේරුම් ගන්න මොකද මේ මාලිගාව කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ, ජනපද කල්යاني කොහෙද ඉන්නේ දන්නෙත් නැහැ. නමුත් ගමනක් යනවා. ඉතින් හුඟක් වෙලාවට එකතැන පල් වෙන ගතිය ඇති වෙන්න ඔබතුමා කියපු මේ සද්දා සීල සුත්ත ත්‍යාග පඤ්ඤා කියන ඒවා මේ වැඩිම සිදු වෙනවද නැද්ද කියන එකවත් Tamanට තේරුම් ගන්න බැරි ගතියක් එනවා කියලා හිතුණා. එහෙනම් අපිට ජයන්ත මහත්මයා කිව්වා වාසිජඨෝපම සූත්‍රය උපකාරයට අරගෙන ඒ පොරොවේ මිට ගෙවෙන තරම හැටියට කියන එක. ඉතින් ඇත්තටම හිතුණා මේ මොකද මේවා වචන වශයෙන් අපි මේ හැමදාම ගන්නෙ තමන්ගේ ජීවිතය තුළින් බැලීමේ සිදු වුණොතින් පමණක්ම මේ ශ්‍රද්ධාවේ වැඩීම සීලේ වැඩීම මේ කොයිතරම් දුරට මේ දේවල් තේරුම් අරගෙන තියනවද, මේ තේරුම් ගත්ත දේ අපි දැකලා තියනවද, අත්දැකීමක් අපිට එහෙම තියනවද, ඒ ආදි වශයෙන් අපි තේරුම් ගත්තේ නැත්නම් ඇත්තටම ප්‍රඥාවෙන් මේ දිහාව බලලා තේරුනේ නැත්නම් අපි යන ගමනේ ටිකක් ප්‍රමාද වෙයි කියලා තමයි හිතෙන්නේ. හුඟක් වෙලාවට ගිහි අය වශයෙන් හොඳම දෙයක් තමයි ඇත්තටම මේ හැමදේම මගේ ජීවිතේන් මම තේරුම් අරගෙන කියන්නේ. දැන් අපි ගිහියෝ විදියට හුඟක් අය හිතනවා අපි ස්වාමීන් වහන්සේලා භික්ෂුන්ගේ තත්ත්වයෙන් අපි හිතන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ අපිට බොහෝම ලස්සනට කියලා තියෙනවා මේ භික්ෂුව කියන්නේ සංසාරේ බය දැකලා ක්‍රියා කරන අය කියලා. ඉතින් මෙවැනි දේවල් ගිහි අය කරනකොට තමන්ගේ නිවස තුළ තමන්ගේ පවුල තුළ යම්කිසි සාමයක් තියෙන්නම ඕනේ කියලා හිතෙනවා. මොකද එහෙම වැඩිමක් නැත්නම් තමා තුළ නිවීමක් ඇති වෙනවා, ඒ නිවීම තමන්ට දැනෙනවා කියන එක හිතන්න හුඟක් අමාරුයි කියලා දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක අර ඔබතුමා කිව්වා වගේ මේක එකතැන පල් වෙනවා කියන එක අපිට තේරුම් ගන්න හොඳම දෙයක් කියලා හිතන තමන්ගේ නිවස තුලින්. ඒ වගේම තවත් හිතුණා දැන් මේ විදිහට අපි යම්කිසි ගමනක් යනවා නම් හුඟක් වෙලාවට ඒ ගමන අපිට අපි තවත එකතු කරන් යන්න හදන ගමනක් වුණොත් ඒකත් ටිකක් කරදරයක් වගේ. නමුත් මේ දේවල් තමන් තුළින්ම දකින්න ගත්තොත් ප්‍රඥාවෙන්ම දැක්කොතින් මේම මට මෙන්න මේ විදිහට වැඩිලා කියන බව මට තේරෙනවා. මංගේ වෙනදට වැඩි නිවීමක් තියෙනවා මේ වෙනැනි අවස්ථාවලදී මං ක්‍රියා කරන විදිය. ඒ ආදි වශයෙන් දැකලා මොකද මේක අපි ඇත්තටම සම්දික්කයි පාරිකයි ඕපනයිකයි කියන වචන තුන අපි තේරුම් ගත්තොත් අපිට දැන් මේ දේ දකින්න පුළුවන් වෙන්න ඕනේ. කොහෙන්ද දකින්නේ? තමා තුළින්. තමන් මේ ජීවිතය කියලා ගත්ත දේ තුළින්ම මේ වැඩිම දැනෙනවා කියන එක තමයි සත්‍යජීතුමින් දැනට තේරුම් ගන්න තියෙන්නේ. පෙරවල් සර්ණයි. තව ඉන්න කල්යාණ මිත්‍රයන් කරුණාකර අපට බණ කියලා දෙන්න උදසරණයි. තේරුවන් සරණයි. අවසරයි සත්‍යජීතුමනි, අවසරයි කල්යාණ මිත්‍රයන්. දැන් මම හිතන්නේ ජයන්ත මහත්මයා මුලින් සඳහන් කර ශ්‍රද්ධාව සම්බන්ධයෙන් මම හිතන්නේ එතන එක සම්බන්ධයි වගේ. ඊට අනිත් මේ මේ කරුණු සතහයිම සත්‍යජීතුමත් සඳහන් කළ ශ්‍රද්ධා වෙන් පටන් අරගෙන ඒ අනිත් සඳහන් කළ කරුණු. ඉතින් මම හිතන්නේ අර චිත්‍රා මහත්මිය සඳහන් කරපු ඒ පමාව සම්බන්ධයෙන් ඉතනදී අර ඒ මම හිතන්නේ චිත්තාති සාරිපුත්ත ඒ පාසකතුමාට සඳහන් කරන්නේ නැති තැනදී මම හිතන්නේ එතන මේ අවස්ථාව උනේ එක එක දිව්‍ය ලෝක ඒ වගේ දෘෂ්ටි වෙනත් ඒ දෘෂ්ටි වගේ තියන ඒවා තියනවද නැද්ද දන්නේ නැතුව ඒ අනේ සම්බන්ධයෙන්. ඉතින් අර ශ්‍රද්ධාව පැත්තෙන් ගත්තාම අපිට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව මේ අර දැන් තමත් නැත්නම් කලාව ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තෙන් එහෙම ඒ ශ්‍රද්ධාව ඒ පැත්ත ඒ ආදී ධර්ම පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා නම් මම හිතන්නේ මෙතනදී එකතන ඇඳෙනවා කියන එක මම හිතන්නේ ඊට ටිකක් එහා ගිය එකක් වගේ කියලා හිතන උදාහරණයක් වශයෙන් අපි භාවනා වැඩසටහනකට ගියාම දවස් 6ක් 7ක් වගේ. ඉතින් දියුණුවක් නැති ගතියක්. එතකොට ඒ කියන්නේ ඉන්න පුළුවන් ඒ ආදී වශයෙන් එහෙම භාවනා කරගෙන ඒ සීල රැකගෙන දේතර. එහෙම ඉන්න පුළුවන්. නමුත් අර දියුණුවක් ඒකේ ඉදිරියට යාමක් නැති ගතියක්. එහෙම ඒ පැත්තකුත් මම කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි දැන් සීල් යම්කිසි සීලයක් ආරක්ෂා කරන ඉවත් දියුණුවක් වශයෙන් ඊට අදි සීල වලට යවෙන්නේ නැති ගතියක් එහෙම එකක් කෙනෙක් හිතන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් අනිත් පැත්තෙන් හිතනවා දැන් අපි මේ තියෙන සීලයක් ගැන බැලීමත් දැන් මෙතනදී අර උනන්දු වැඩි වෙන්න යම්කිසි ආකාරයක වීරිය වැඩි වෙන්න උනන්දු වෙනවද කියලා ඒක තැනක මම කියපු පොතක තියෙන කතාවක් ඔය ගෝල්ඩ්ස්ටීන් මහත්මයා බුරුමේ භාවනා කරන කාලයකදී එතුමාට කිසිම මම කියනවා කිසිම ප්‍රගතියක් ඇති වුණේ නැහැ කියලා මේ කරගෙන යන වැඩපිළිවෙලේ. ඉතින් එතුමාගේ ඔක ඒ ගුරු මාගේ ගුරුවරයාට සඳහන් කළාම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කියනවා ඔබතුමා පොඩ සීලය පරීක්ෂා කරන්න කියලා. ඒතනදී එතුමාට එන්නවල මගේ මේ සීලේ වැරදි මොනවා හරි තියෙනවද කියන එක තමයි කියලා මුලින්ම උඩට ඇවිත් තියෙන්නේ. පස්සේ ඉතින් තමයි තේරලා තියෙන්නේ ඇත්තටම උන්වහන්සේ සඳහන් කරලා තියෙන සීලේ වැරදි හොයන්න නෙවෙයි. තමුන් දැන්ට ඒ ආරක්ෂා කරගෙන යන සීලේ පිළිබඳ මෙනෙහි කරන්න කියලා එතකොට ඒක සෑහෙන වීරිය වැඩිවීමට උපකාර වෙනවා කියලා ඉතින් මට සඳහන් කරන්න උනේ මේ කරුණු මේ සඳහන් කළ දේ වලම උපකාර වෙනවා ඒව වැඩි වෙන්න උපකාර වෙන්න සමහරට ඒ පිළිබඳ අපි නොබලන්න හේතුවක් නිසා දන්නෙත් නැහැ කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට හිතෙනවා මේ පොඩි වචනයක් මෙතන සඳහන් කරන්න මේ දැන් අතරම මේ අපි සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයේ යනකොට අපට පැහැදිලිවම දැනෙන්න ඕනේ අපේ යම්කිසි ප්‍රගතියක් තියෙනවද කියලා. අපි කියන්නේ අවුරුදු කීපයකට කලින් සහ දැන් වර්තමානයේ මේ කම්පයර් කරනකොට යම්කිසි එක එක අවස්ථාවලදී අපි මෙන්න මේ අවස්ථාවේ අපි හැසිරෙන්නේ කොහොමද, කේන්ති ගියාද නැද්ද, එහෙම නැත්නම් මේ පිට මිනිස්සු එක්ක හැසිරෙනකොට අපි අපේ තියෙන මේ දෘෂ්ටිනේ ඒ කට්ටියට කොහොමද ඒගොල්ලෝ උද්දීලක වශයෙන් ගන්නවද නැත්නම් මොනවාරි වැරද්දක් කරනවද සමාවත් දෙනවද, ඒ වාදී වශයෙන් අපේ ගතිගුණ දිහා බලලා අපට යම්කිසි ජජ්මන්ට් එකකට එන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, අපි ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියන එක. ඒතකොට අපේ ඒ ප්‍රගතිය මම හිතන්නේ අපට තේරෙනවා කියලා මට හිතෙනවා. ඊට අමතරව තවත් පොඩි කරුණක් මතක් කරන්න ඉස්සෙල්ලා මේ මම අහපු එකක්. දැන් ඔය පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේක පංච බල වෙන අවස්ථාවේදී තමන්ගේ ඒ ඉන්ද්‍රිය බල ඉන්ද්‍රියන් ප්‍රමාදයට පත් වෙන අවස්ථාවේදී අපි කම්පා නොවීම අපි නමු දැන් සතියේ කැරෙන අවස්ථාවල්දී අපි කම්පා වෙන්නේ නැතිකමම සතියේ බලය කියලා ප්‍රමාදේන කම්පති සති බලං ආදි වශයෙන් එහෙම නැත්නම් ශ්‍රද්ධාව කරනකොට ශ්‍රද්ධාවේ අපි කම්පා නොවන අවස්ථාවම ඒකේ බලය හැටියට සඳහන් කරලා තියෙනවා. ඉතින් මට හිතනවා මේකත් මේ ඉතාම සූක්ෂම අවස්ථාවක් අපේ වර්ධනය ගැන දැනගන්න. මට පොඩ්ඩක් ඒකත් මතක් කරගන්න හිතුණා. තිරුවන් සරණයි. එනවා මදි කවුද කතා කරනා වගේ එනවා. ආන්දරංශ නම් හිමි කතා කරේ. අපි සමාජයෙන් දේශනා කරගෙන යනකොට සැලෙනුත්ෙන් යදන් කොටක් බැලුවේ අපි දැන් කාලයක් ඉස්සරහේ ඉගෙනගෙන යනවා. ඒකකොට අපිට යෝනිසෝ මනසිකාරයක් අරතෝ ගෝසයක් ඒ යන ගමනට අවශ්‍ය දෙයක්. ඇහෙනවා මදි වගේ අපිට නම්. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා ශ්‍රීමති මා. අපි ඉගෙනගත්තු දේවල් කොයිතරම් දුරට අපේ ජීවිතයට ප්‍රයෝජනෙට ගන්නවද? අපි දවසකට කොච්චර වෙලාවක් සතියෙන් ඉන්නවද? ඉස්සර අපි දවස පුරාම යම් කිසි කටයුතු වල යෙදුණා. දවසින් දවස අපි යුනියන ආකාරය, ඒ කියන්නේ වැඩිපුර වෙලාවක් සතියෙන් ඉන්නවා අකුසල ධර්ම සිද්ධ නොවෙන්න, ඒ ආකාරයට සතිය පවත්වාගෙන යන එකත් වැදගත් කියලා හිතුණා. ඒ වගේම අපි දැන් අර දැන් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරනකොට අපි අහලා තියෙනවා යානි කත්තාය වස්තු කත්තාය පරිච්ඡිතාය පරිච්ඡිතාය අනුච්ඡිතාය ආදී වශයෙන් අර යානාවක් වගේ ඒ කියන්නේ ගොඩනැගිල්ලක් හදන්න ගත්ත බිමක් වගේ ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන හැම තිස්සෙම ඒක යොදවා ගන්න පුළුවන් නම් එදිනදා කටයුතු වලදී ඒක වැදගත් වෙනවා කියලා හිතෙනවා. ඇත්තටම ඒ ආකාරයට තමයි මම මේ මාතෘකාව දිහා හැරුණේ බලන්න පෙරලන් තමයි. දලුවත් මහත්මයා කතා කරන්නේ දාදත්. හොඳයි, සම්මා සම්බුදු සරණයි. අපි ඊළඟ කොටසට යමු. විශේෂයෙන් මෙතෙන්දී අප මේක ගමනක් හැටියට යනවාට වඩා යලි යලිත් අවධාරණය කරගන්නේ හොඳයි කතා කරන්න හටම. ඇතුළට එබී බැලීමක් සිදුවේතු වෙනවා. ඒ අර ආ ජීව අෂ්ටමක ශීලයේ මුල්ම පදනම හැටියට තියෙනවා නම් බොහෝ දේයෙන් කිට්ටු වෙන්න පුළුවන් කියලා හිතෙනවා. විශේෂයෙන් සම්පප්පලාප, පිසුනා වාචා, පරුසා වාචා වගේ දේවල් සම්පප්පලාප වගේ දෙයකින් ගොක්රාට් කාලේ විනාශ වෙන ගතියක් තේනවා. ඊළඟට පුවත්වලට ඇතුළුනොත් ඒත් එහෙමයි. බැලීමට, ඇහීමට, කියවීමට එහෙම යන ගියොත් එහෙම ටිකක් අනතුරුදායක වෙනවා ගමන් මාර්ගයට කියලා. ඒතර මෙතෙන්දී සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා, පටිභාන ඔය පහ හය, ඒ හය තමයි මෙතෙන්දි මේ සූත්‍රයේදී කුසල ධර්ම හැටියට කියන්නේ. එතකොට ඒක අර සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා වලින් බැහැර වෙලම නැහැ. නමුත් අපි වැඩි අර අවධානය යොමු කරනවා මේකට. මේ පසුගිය සතියේ මා හිතනවා ඔයත් දහම් අසන ඇති කියලා අපේ මාතර මාහිමියන් වහන්සේ ඊ දේශනේට අහුන්කම් දුන්නා නම් උන්වහන්සේ හොඳ දෙයක් කිව්වා යලිත්. ධම්ම විචය සම්බොජ්ජංගයමයි අනතුරු චතුර්මග් මාර්ග ඥානේ බවට පත් වෙන්නේ කියලා. ඒක බොහොම හොඳ දෙයක් හිතලා ගන්නට. උන්වහන්සේ මාර්ගයේ තුල හැසිරිච්ච උදවියයතු. ඒවා මේ පොතේ පෑනකින් පොතේ ලියලා ඒව නෙවෙයි, සතියෙන් පඤ්ඤා පින් අවබෝධයෙන් ඒවා විතක්ක ਵਿਚාර බවට පරිවර්තනය කරලා කරුණාවෙන් ලෝකයාට බෙදාපු දේවල්. ධම්ම විචේ සම්බුද්ධංගේමයි අනතුරු චතුර්මාර්ගාඥානේ වන්නේ කියන කතාව. ඒක අපි මතේ තියාගමු. උන්වහන්සේට ගෞරවේනොත් සවන සිල්සත කුසඥතාවේනොත්. එතකොට අපි දැන් ඔය කිපු කල්යන මිත්‍රයන් මිතුරන් හැම දිනාටම පින් ඉවතුන් කාරණා. අපි අංගුත්තර නිකායේ 10 වෙනි කොටසේ මේ සචිත් වර්ගයේ තියෙන සචිත්ත සූත්‍රයට වැඩි අවධානය යොමු කරමු. ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති. සාවත්ති නගරයේ තථාගතයන් වහන්සේ, අපේ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේ වැඩ වාසය කරන කාලේ භික්ෂුන් වහන්සේලාට නැත්නම් සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කාට කාටත් උන්වහන්සේ මේ කියන්න පටන් ගත්තා. නාසි මෙහෙම කිව්වා. නෝචේ භික්ඛවේ භික්ඛු පරචිත්ත පర్యාය කුසලෝ හෝති. අනුන්ගේ හිත් සමුත් අනුන්ගේ හිත් වැඩ කරන ඇත්තේ මෙහෙම මෙහෙමයි කියන්ට දන්නේ නැති කෙනෙක් නම් එයා දැනගන්නට ඕන සචිත්ත පర్యාය කුසලෝ භවිසාමි. තමන්ගේ හිතේ පර්යාය වැඩ කරන විදිය පටුන දැන් ඔය සමහර කල්යාණ මිත්‍රන් කිව්වේ මේ තේරෙන බසින් කියන්නේ තමන්ගේ මනෝ පොතේ පටුන හැමදාම පෙරලෙන පිටු තියෙනවා. ඒවට බුක්මාක් තියලා තියෙන්නේ. ඒවා පෙරලෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනම, මෙදු, උද්ධච්ච, කුච්ච අනුරූපව තමයි ඒවා එන්නේ. එතකොට සචිත්ත පරියාය කුසලෝ භවිස්සාමීති ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕන. අනිත්‍ය මෙහෙම මෙහෙමද කියන එකට යන්නේ නැතුව. හැමදාම අර අප සිහිපත් කරන්නේ ඒ කරන මූල කර්මස්ථානි හැම තිස්සෙම යන්නට. ශරීරයේ හෝ හුස්ම ගැන බලනවා නම් ඒක මිඳලා දැන් අර මතුවෙන ජාති වලටත් වඩා ඒව මෙහෙම ඒවත් අහසේම පාවෙන වලාකුළු කියලා හිතලා මේකේ තියෙන ශූන්‍යතා භාවයට ඒක විමුක්ඛ මුඛයක් කියලා ඇටියට අරගෙන දකින්නට පටන් ගන්න වෙනවා. එතකොට බොහෝ දේවල් වල සැර බාල වෙන අනිත්‍යාති වල නිබ්බාන සිය සහිත වින්නවා කියපේ ඒකයි. නිබ්බානයත් මේ සසන්නීමි සමනකේ ව්‍යාමත්තේ කලිබරේ තියෙන. එතකොට බුදුහාර එතෙන්දි කියනවා කොහොමද සචිත්ත පරියාය කුසල වෙන්නේ. මෙතෙන් දක්ෂයා කියන එකයි කුසල කිවි අර අතෙන්දි කිවට වඩා වෙනස්. එතකොට මෙතෙන්දි මං කොහොමද ස්කිල්ෆුල් වෙන්නේ? මගේ ඒ හිතේ පටුන හොයාගන්න. මගේ හිතේ හිත කියන මේ පොත පෙරල බලන්නට. කොතෙන්ද වැඩිපුර තියෙන්නේ? මොනවද ඒකේ තියෙන්නේ? මොන කතන්දරද? මොන ඩ්‍රාමාද තියෙන්නේ? සමහර ඩ්‍රාමා වල රාගය වැඩි වෙන්න පුළුවන්. සමහර ඩ්‍රාමා වල දේශය වැඩි වෙන්න පුළුවන්. සමහර ඩ්‍රාමා වල ඊර්ෂ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මේක ඇතුලේ. එහෙම බලන්නට කියලා බුදුහාමී කියතු. ඊට පස්සේ උදාහරණයක් කියනවා. හරියට යුවා මණ්ඩනක ජාතිකෝ. හරියට මේ කප් වලට බොහොම කැමති තරුණ තරුණියන් වගේ තරුණයෙකු කවුරු හරි කැඩපතක් අරගෙන මේ මූණ බලනවා වගේ. මොකෙනි මිත්තම් පච්චේකමානෝ සචේතත්ත පස්සේ රජන්වා අංගනන්වා ඒකේ මොන හරි කුණු ගෑවිලා තියෙනවා නම් දැල් කුණු ගෑවිලා තියෙනවා නම් මොන හරි තියෙනවා නම් ඒක පිහිදා ගන්න හදනවා වගේ. අර කෑම කනකොට අපි නැප්කින් එකක් අරගෙන සුප් එහෙම ගන්නකොට තියෙනවා නම් අපි පිහිදන්නේ ඒ වගේ. එතකොට ඒව නැත්තම් මගේ ළඟ දැන් කුන්න මගේ මොන හොඳට තියෙනවා කියලා සතුටු වෙනවා වගේ. පරිපූර්ණ සංකප්පෝ තේනේව අත්තමනෝ හොති පරිපූර්ණ සංකප්පෝ ලාභවතමේ පරිසුද්ධවතේ. ආ කරදරයක් දැම්මට නෑ මා පිළිතුරු කියලා දකින්නෝ. අන්න ඒ විදිහට කැඩපතකින් බලනවා වගේ මේ ටික බලන්න ඕන. පච්චවෙක්කන බහුකාරා හෝති කුසලේසු ධම්මේසු. ඒ විදිහට මේ පච්ච වෙක්කනා කියන එක ඔය ඇත්තෝ ඔය කියපු කතාවම තමයි දැන් එක එක විදිහට කිව්වේ. ඒ වචන වෙනස් වුණත් අපි දැන් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ වචන අපි බලන්නේ. එතකොට අපිට වඩා හදවතට කිට් වෙනවා. මොකද අපි ජීවිතේ උන්වහන්සේ වෙනුවෙන් කැප කරලා තියෙන නිසා උන්වහන්සේ කියන දේ බාර ගන්න අපි කැමති නැහැ. ඒ නිසා මේ කියන්න මයික්‍රොෆෝනයක් විතර ඒක මතක තියාගන්න ඕන. පච්චවෙක්කනා බහුකාරා හෝති කුසලේසු ධම්මේසු. අර දැන් අර බුද්ධිය වෙන්නේ එතකොට තමයි. අර කලින් කිව්ව මාත්‍රිකා පදනම තිබේ ඒකයි අර සූත්‍රය. පච්චවෙක්කනාව උඟා උදව් වෙනවා. පච්චවෙක්කනා කියලා කියන්නේ කැඩපතෙන් බලන වගේම ආපහු හැරලා තමන් දිහා බලන එක. මොනවා ගැනද බලන්නේ? අභිජ්ජාලු නුකෝ බහුලං විහරාමි අනභිජ්ජාලු නකෝ බහුලම් විහරාමි. මම කාමයේ කියනකොට මේ ලිංගික කාම විතරම ගන්න එපා. නැත්නම් මේ ලෝකේ ලෞකිකත්වයේ වැඩිපුර ගෑවිච්ච දේවල් ගැනමද හිත හිතා ඉන්නේ. ඒ අභිජ්ජාලු කියපු නිසා මන් තුන්සරයම හිත හිතා කිව්වේ. එකේ ගතිය තියෙනවා. ඒකෙන ප්‍රපංච වෙනවා. අභිජ්ජාලු නුකෝ බහුලං විහරාමි අනබිජ්ජාලු නුකෝ බහුලං විහරාමි. වැඩිපුර අනබිජ්ජාවේ තිතක් තියන්න පුළුවන් දික්මෙනින් අර කලින් කිව්වේ කොතෙන් ඉක්මනින් පුළුවන් ද ඒකේ විතර ඉස්සර පැය 6ක් විතර යනවා කවුරු හරි මට බැන්නොත් ඒකෙන් ගොඩ වෙන්න ගොඩ එන්න ඇට ඒ ડિප්‍රෙෂන් එකෙන් මේ දේශයෙන් හරි මුකෙන් හරි ඒක හිත කරදරක දැන් මට විනාඩි 20කින් එන්න පුළුවන් ද කියලා බලනවා කි. නැත්තම් Taman වැඩිපුර අභිජ්ජාලුවද ඉන්නේ අභිජ්ජාලුවද ඉන්නේ ලෞකිකත්වයේ පිළිබඳ තොරතුරුන්චියක් නැතිවම චිතිවිලි ගොඩ ගහගෙන ඒවාම සැලසුම් කරනවාද නැත්නම් හා දැන් ඇති කියලා අර අනිමිත්ත චේතුමුත්‍ති වගේ පැත්තකට යන්න පුළුවන් ගතියක් එනවාද කියලා බලන්න ඕන. අපච්චවික්කන කරන්න ඕන. ඊළඟට ව්‍යාපන්න චිත්තු අනුන් එක්ක නැත්නම් ගැටෙන සිතක්ම තියාගෙන දින්නේ. ඒක කියන හුඟක් වෙලාට වෙන්නේ මේක මෙහෙම නැත්තම් මට කොච්චර හොඳට ඉන්න පුළුවන්ද? අරයා ඔය බණේ ඔහොම නොකියවනම් කොච්චර හොඳට මේක ඉන්න පුළුවන්ද? අරයා සද්ද නොකරනම් මම කොච්චර හොඳට ඉන්න පුළුවන්ද? මේ ලෝකයේ දේශපාලකයෝ හොඳ මං කියන විදිහට හිටියානම් මේ ඔක්කොම රහත්ල නේද මේ වෙලාවට? බුද්ධ ආගම බැබලෙනවා නේද? කියලා වගේ හිතන ගති තියෙන හැම එකටම දේශසහගත සිතිවිලි තියෙනවා. කතාවක් ඇහුවත් කාගේ හරි ගැන හිතුවත් මොකද අර මම කියන එක්කෙනා තමයි හොඳම එක්කෙනා කාටත් තියෙන. ඒ නිසයි මේක වෙන්නේ. ඒ හොඳම හොඳම මම හොඳ වෙන්න බැරි අනිත් අය නරක හින්දා කියලා. ඒතකොට ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරා මං ගැටෙන්නේ සිතින් හැම දෙයකටම රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඉරිටේට් වෙනවා. අභ්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරා එහෙම නැත්තම් ගැටෙන්නේ නැද්දා කමක් නැහැ. ඒක මිච්ඡාවි. මෙච්චිත තියා ගන්නවා අයින් වෙන්න පුළුවන් දේ නැන් වෙනවා හදන්න පුළුවන් දේ හදනවා. දයාලුව මේ මෙත්ත වචී කර්මෙන් එහෙම වෙන්න ඕන. ඊළඟට තීන මිද්ද පරියත් පරියුට්ඨිතෝ නුකෝ බහුලං විහරාමි මං වැඩිපුරම ඇලි මෑලි ගතියට යට වෙලා භාවනා කරනවා මන් නෙමෙයි හිතන් ඉන්නේ. හැබැයි මේ එකට අලුත් හැ කියන එකට මෙඩිටේෂන් කියලා බෙඩ් කියන එක මෙඩිටේෂන් වෙනුවට නිකන් හාන්ස් වල ඉන්නවා වගේ වෙනවා. හිතාන ඉන්නේ මං දැන් මේ සතියෙන් ඉන්නවා හුස්ම ගෙන ගන්න බලනවා මරණානුස්සති කියලා. නමුත් ඉන්නේ ඒකද බුදුහාම දේශනා කරන්නේ නිද්‍රාවේ සුඛය විඳ විඳ ඉන්නවා කියන්නේ. ඒකද බුදුහාම මරණයක් හැටියට තමයි කියන්නේ. එහෙම ගතියක්ද තියෙන්නේ නැත්තම් විගත තීන මිද්දු යෑලි මෑලිකම් කම්මලිකම් අයින් කරගත් විදිහටද වැඩි කෝ බහුලම් විහරා. එහෙමද වැඩිපුරම මගේ උදේ දවල් හවස රාත්‍රිය පාන්දර ගත වෙන්නේ. දැන් කවුද මේවා බලන්නේ? කතා කරන්න බැලිය යුතුමයි. සෙනසුරාදට කියා නැතු ඇත්තන්ගේ විදිහෙන් ඉරිදට කියන්න විතරක් නෙවෙයි මේ. ඔහුට උදේ 6ට 7ට 8ට 9ට 10ට 11ට 12ට ආයේ හවස 1ට 2ට 3ට 4ට 5ට 6ට ඒත 7ට 8ට 9ට 10ට නිදනවා නම් ඒ අතුරු එක තියලා හිට පන්ත. ඔය මනෝසා නාම රූප එකත් එක්කන යන්නේ ඒ නාම රූප ක්‍රියාවලිය ගැන. හොඳට පච්ච වෙක්කනා කරන්නට වෙනවා. එතකොට මේක කරගෙන විදිය Tamanda තීරණය කරන්න පුළුවන්. අනිත් ඇඟිලි පෙන්නන්ට කතාවක් නෙවෙයි ඇඟිලි දික් කරන්ට. උද්ධතෝනුකෝ බහුලම් විහරාමි අනුද්ධතෝනුකෝ බහුලම් විහරාමි. කැළඹිච්ච මනසකින්ද වැඩිපුර ඉන්නේ කැළඹිච්ච නැති මනසකින්ද වැඩිපුර ඉන්නේ. මං ඒ වචනේට අද එහෙම තේරුම් දෙනවා උද්ධත කියන්නේ කැළඹිලා තියෙන එක අච්චාරු වෙලා. කොයි විදිහයකට මේක තෝරා බේරා ගන්න බෑ. නූල් පොටක් නූලක් පැටළුණා වගේ සපත්තේ නූල සද්දට ගැට ගහලා ලියන්න බැරි වෙනවා. නැත්තම් ඇඳුමක හරි. ඒ වගේ පැටලිලි නැත්තම් තමන්ගේ ඉලෙක්ට්‍රික් ඔය මේ චාර්ජර් වල තියෙන ඒවා මෙයා පැටලලා තියෙනකොට ඒවා ගලවන්න බැරි වෙනවා. මේක උද්ධතය හැමතිස්සෙම ඉවරයක් නැති ගතියක් තියෙන ඇතුළේ. විචිකිච්ඡා නුකෝ බහුලම් බේරා, විචිකිච්ඡෝ නුකෝ බහුලම් බේරාමි. හැමතිස්සේම මේක හරිද, මේක මෙහෙමද, ඒක මෙහෙමද, අර ශ්‍රද්ධා කියන එකේ තථාගතයන් වහන්සේගෙන ශ්‍රද්ධාව තියෙනවා වගේම අපි හැමතිස්සේම සීපත් කරගන්නවා සිද්ධාත්. ඒ මාලිගාව අත්හැරලා ගිහිල්ලා අවුරුදු 29 30 විතර එතකොට 29 ගිහිල්ලා 30 විතර වෙන්න තියෙ මේක වෙන්නත් තියෙ සමාන. අර ආලාර කාලාමතුමා සහ උද්දකරාම පුත්‍ර ඒ ආචාර්යවරුන් වහන්සේලා යටතේ ධර්මය හදාරගෙන ඒ භාවනා මාර්ගයේ ප්‍රතිපලන ලාගෙන ඉවුනා මිත්වා හිතුවනේ මේ ආලාර කාලාමස්සනකෝ ඇති සද්දා ආලාර කාලාමතුමාට විතරක් නෙවෙයි සද්දා තින්නේ මයිහම් පත්‍ති සද්දා මට සද්දා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් අපි දන්න වචනින් කියන්නේ කොන්ෆිඩන්ස් එකක් කියනது. තමන්ට ආත්ම විශ්වාසයක් තියෙනது. අරයට මෙයාට පුළුවන් මට බැහැ කියන එක නෙවෙයි. අර කලින්ම කතා කරනකොට කිව්වේ එක්තරා ගොන්නකට එක්තරා යුනිෆෝම් එකකට මේක දාලා මගේ පාට යුනිෆෝම් තියෙන නිසා මේ මට බැහැ කියන ඒකට එන්න හොඳ නෑ දැන්. ඒකට යන්න එපා. ඒක මේ තමන්ගේ මොහොත විනාශ කර දැමීමක් ක්ෂණේ. ඊළඟට තින්න විචිකුච් චෝදකෝ බහුලං විහරාමි. අපිට තේරෙන බසින් කිව්වොත් මේක මතත් කරන්න පුළුවන් නේද මේ තථාගත ධර්මයේ. හැබැයි මාර්ගයක් තියෙන අනුපුබ්බ ප්‍රතිපදාවක් ඒක අපි දන්නවා. අපි ඒව ගැන කතා කරලා තියෙන නිසා මේකට කෙටියෙන් කියන්නේ. ඒතර මට තියෙන තෝන කොන්ෆිඩන්ස් එකක් තියෙන. ඒතර මං ගැන මේක මතත් කරන්න පුළුවන්. ආර්යයන් මේ උච්චං කරයි, චෝදනා කරයි එවන. අපි හැමදාම කියන්නේ මහා කච්චන හඳුන්නේ පතනි න පරිවචනා චුරු න පරිවචනා මුනි අනිත් එක්කෙනෙක් ඔයා මේ බුරුකාරයෙක් කියලා කිව්වට බුරුකාරයෙක් වෙන්නෙත් නැහැ න පරිවචනා මුනි ආ මෙයා හොඳ කෙනෙක් කිව්වට මුනිවරයෙක් වගේ කිව්වට මුනිවරයෙක් වෙන්නෙත් නැහැ අත්තානංචේ යතාවේති තමන් සම්බිදේ තමන්ගෙන දන්නවනම් දේවාපිනං තථාවිදුම් මිනිස්ය නොවන උතුම් සත්ත්ව කොටස වලටත් ඕවා පේනවා කෝදනෝනුකෝ බහුලම් විහරා කෝප සහිතවද වැඩිපුර ඉන්නේ අක්කෝදනෝ කෝද අඩුවෙන්ද වැඩි ඉන්නේ කියලා පච්චවෙක්කනා කරන්න සංකිලිත්ත චිත්තෝනුකෝ බහුලම් විහරා කිලිටු වෙච්ච සිත පිරිසිදු නෑ කියලා අර කිවි දැන් සීලයේ අඩුවක් තියෙනවාද කියලා බලනවා කියලා සීලයේ අඩුවක් තියෙනවම නෙවෙයි තව දැන් සීලය කියනකොට ඉන්ද්‍රිය සංවර සීලයක් මතක් වෙන්න ඕන අපිට. ප්‍රතිසන්නිස්සිත සීලයක් මතක් වෙන්න ඕන. ආජීව පාරිශුද්ධියේ ඒවා ගිවරයක් වෙන විපස්සනා වෙනකොට හැද. විපස්සනාමින් දකිනකොට ඉවර වෙන ගතියක් තියෙන එකයි අර පඤ්ඤා සහ ප්‍රතිභාන අවශ්‍ය වෙන්නේ. කලින් සූත්‍රයේ කි. ඒතර මං කිලිටු සිටින්ද කිලිටු කියනකොට කලබල වෙන්න එපා දැන් දස සංයෝජනම දාගෙන ආවක මන් තාම නෑ මම තම සෝනුත් නෑ අත්තක දාගාමින් නාගාමින් අරියතුත් නෑ මම මේ කියලා අර පල්ලාරම දාගන්න එපා ඒ කියන්නේ සංකලිට වෙනවා කියන්නේ පිස් අඩු ගන්න මේ ඒ වයිට් බෝඩ් එක මකන්නවත් දන්නේ නෑ වගේ එහෙම නෑනේ දැන් අපි ඒ මොන හරි ගෑවුනොත් අපිට ඉරේස එකක් තියෙන ස්ප්‍රේ එකක් තියෙන අපිට පුළුවන් මකන්නේ ඊළඟට වචනයක් තියෙනවා සාරද්ධ කායෝනුකෝ බහුලං විහෙරාමි අසාරද්ධ කායෝනුකෝ බහුලං විහෙරාමි ඒ වචනේ මේ මාතර හාමුදුරන්ගේ දේශනේ එකත් හොඳට විස්තර කරාමේ ධර්ත කියන එක ඒකට අපිත් දැනට තේරුම් ගන්න මේ ශරීරය සහ මනස කියන එක නොසන්සුන් කියනකොට උද්ධතම නෙවෙයි නිකන් බරගති තියන කෙලස් එකක් ආවහම බරයි. මොකක් දේවල් අර ඇතුලේ තද වෙලා තියෙනකොට බරක් දැනෙනවා ඒක. ඒක තමයි දරතයක් ඇති වෙන්නේ. ඒ කිලේශයත් එක්කම එනවා දැවිල්ලක්. ඒක මෙතෙන්දි කියන්නේ සාරද්ධකාය කියලා. සාරද්ධකාය කියලා කියන්නේ එතකොට ශාරීරිය කර්මන්නේ නැවගේ නොසන්සුන් ශරීරයේ සමහර විට අර මේ ඉන්දියානු ක්‍රමයට නම් කියනවා මේ සමහර කෑම කෑවහම ඒක වෙනවා කියලා. සාත්වික ආහාර ගන්නට කියලා. සමහර විට සමහර මිරිස් සහිත ආහාර එහෙම නැත්නම් කැෆේන් වර්ගත් සාරද්ධකායක් ඇති කරන කැෆේන් වර්ග එදී උනාම චොකලට් වගේ දේවල් වලින් සමහර අයට අර ගිඩි ගැතිය වැඩි වෙන්න පුළුවන්. එක එක ඒවා ගැන ඩිංගක් අවධානය යොමු කරන්න මොකද ශරීරේ නාම රූපත් එක්ක මේ ගමන යන නිසා අර ශරීරයේ සංසුන් වෙනවා සමහර ආහාර වලින්. ශරීරේ පිරිසිදු වුණාම අර සීලෙන් පිරිසිදු වෙනකොට ඉන්ද්‍ර සංවරේ පිරිසිදු වෙනකොට වගේම ඒ අසාරද් සාරද්ධකාය ආවොත් නොසංසුන් අසාරද්ධ කායෝනුකෝ බහුලං විහරාමි. මං සංසුන් ශරීරයක් ඇතුළේදී ඉන්නේ. සංසුන් ශරීරයක් කියන්නේ ශරීරයට සැහැල්ලු ගතියක් තේරෙන බර නැහැ ශරීරය. බර නැහැ කියනකොට ඒක මේ ඉමෝෂනල් ගතියක් එක්ක ඉන්නේ. නමුත් අර සබ්බේ ධම්මා වේදනා සමෝසරණනේ වින් තමන්ට දැනන වින්දනයක්. එතකොට මොකද්ද බර? මොකක් හරි ගැටලුවක් හිතාගත්තේ නැති වුණාම අපි දරුවෙකුට අසනීපයි, තමන්ට යන්න විදියකුත් නැහැ, තව කෙනෙක් ගෙදර අසනීපයි වගේ දැනනොත් එහෙම අර එන්නේ අපිට කරගන්න බැරි දෙයක්. ඒතකොට ශරීරෙ ලොකු බරක් දැනෙනවා. ඒක දන්නේ නැති හින්දා අර පච්ච වෙක්කන නොකරන හින්දා ඒක වෙන්නේ. කුසීතෝනුකෝ බහුලං විරා. නිකන් අයින් ගහලා ඉන්නවා. කුසීත කියන්නේ ඒකයි. අයින් ගහලා ඉන්නවා මේ පැවැත්මට ආ භාවනා මාර්ගයට එන්නේ නැති. ඊම් පටන් ගන්නක් නැහැ. ඒ වත් ඊළඟ වචනේ කියනකොට ඒකේ තේරෙයි. ආරද්ධ විරියෝනුකෝ බහුලං විරා. පටන් ගත්ත දේ කරගෙන යනවාද? මම මේක කරන්න ඕනද? ආ හතරට බෙල් එක වදින්නේ මම 4:45ට නැගිට්ටා. පහට තමයි බෙල් එක වදින්නේ. අතාම මේ එලාම් එක ගියේ නැති හින්දා පහටම බෙරිය භවනා කරන්න කියලා අර කිව්වේ ඉන්නවනම්. ඒ නිද්‍රා සුඛයෙන් ඉඳ හදනවා නම් එතන ආරද්ධ විරියේ නැහැ. එලාම් එක වැදෙන්න ඕනේ. දැන් භවනා ඉවර වෙන්න කලින් නැගිටලා යන්න කැමති කැමැත්තක් තියෙන නිසා ඒ පටන් ගන්නටත් ඒ කැමැත්ත තියෙන්න ඕන. ඒ වගේ. එතකොට ආරද්ධ විරියෝනුකෝ බහුලම් විහරාමි. ඒ ධම්මිනේ එක දහවිනේ එක අසමාහිතෝනුකෝ බහුලම් විහරාමි. සමාහිත නැතිවද ඉන්නේ. මට බැරිද හිත ඇතුළට දාගන්න? මම මේ වචනේ මම පාවිච්චි කරේ තේරෙන්න. මගේ හිත මගේ සතිය ඇතුළට දාගන්න බැරිද මේ නාම රූප ක්‍රියාවලිය ගැන බලන්න. එහෙමද ඉන්නේ වැඩිපුර සමාහිතුණුකෝ බලම්බේරාමි? මට පුළුවන් ද මොනවා හරි එක චලනයක් ගැන එක දෙයක් ගැන ශාරීරියේ සහිතව නැත්තම් බාහිර වෙන්න පුළුවන් තව සංඥා වර්ග තියෙනවනේ, අනුස්සති වර්ග තියෙනවනේ, ඒ ඕන එකක් මට පුළුවන් ද එක මාත්‍රකාවක වැඩි වෙලාවක් ඉන්න කියලා අර පච්ච වෙක්කනා කරන්නද කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සචේස්කෝ භික්කවේ ඒවම් පච්චමෙක්කමානෝ ඒවන් ජානාති. තමන් තේරුණු තර නෙගටිව් පැත්ත තියනේවා තමා වැඩිපුර තියෙන්නේ කියලා ඒ දහය නම් එහෙමනම් තේසං භික්කවේ පහා පාපකානං අකුසලානං ධම්මානං පහනාය ඒවයින් කර ගන්නට අධිමත්තෝ ටිකක් වැඩිපුර ඡන්දෝච කැමැත්තක් ඇති කරගන්න තමන්ටම යෝජනාවක් කරගන්න. අරයා මේවා කිව්ව නිසා නෙමෙයි දැන් මම බුදුහෘත් කියාලි, මම සිද්ධාත් කියාලි. මට තේරෙනම් මේ ගමන නම් තාම නෑ සැලසුම් සාගත වෙලා කියලා තේරෙනවා නම් වැඩි පුරක් කැමැත්තක් ඇති කරගන්න ඕනේ මම කරන්න ඕන. අධිමත්ත්ව ඡන්දයක් තියෙන ඔය ඩිංගන් නෙවෙයි එහෙම මෙන් ගාවගත්ත සෙනසුරාද හරි හඳ රවුම් වෙනකොට හරි නැත්නම් අරයා මෙහෙම කියයි මෙහෙම කියලා නෙමෙයි මම අවංක වෙනවා. මටම උජුපටි වන්න වෙනවා, උජු සූජු වෙනවා, අසතු අමායාවී වෙනවා මටම කියාගෙන. අදිමත්තෝ වැඩිමනත් ඡන්දයක් වායාමයක් උසාහයක් වීරියක් අපටි වාණී පැත්තකින් තියන්න නැති ගතියක්. දැන් ඇති මේක මට පුළුවන් දැන් මම අවුරුදු 60යි වාස මම අවුරුදු 80ක්වත් ඉදී මට 80 70ේදීවත් බැරි වෙන එකක් නැහැ අනාගාමීන්ට කියා පස්සට දාන්න නැතුව සතිච සම්පජඤ්ඤන්ත කරණීයන් සති සම්පජඤ්ඤේ කක්ලයිති ඒක වචන හොඳ වචනයක් සතිච සම්පජඤ්ඤන්ත කරණීයන් සතිය සම්පජාන දෙක කළ යුතුයි එතකොට මාතර හම්දරංගේ යලි දේශනේ යලි මතක් කරගත්තොත් ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අනතුරුව චතුර්මාර්ගඥානේ වන්නේ කියන ඒ උතුම් උතුම් ගුරුවරයෙකුගේ වචනයත් උදව් වෙන මෙතෙන්. ඒ සති සම්පජාන්‍ය කරගන්න වෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන උදාහරණ අපි දන්න අර ඇඳුම් වලට ගිනි ගත්ත කෙනෙක්, එහෙම නැත්නම් ඔළුවට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒක නිවා ගන්න හදනවා වගේ ඉක්මනින් ඉක්මනින්. එතකොට ඒවා මේ හොයන්නේ නැහැනේ ගින්න නිවා ගන්න හොයන ඒ වෙලාවේ කොහොම හරි ඔළුව පිච්චුනොත් ඇඳ පිච්චුනොත් එහෙම ඒවා නිවා ගන්න හදනවා මිසක් මේ එළාම් එක නිකන් ඉන්නේ නැහැනේ. ආ එළාම් එක දුන්නට පස්සේ මම මේක නිවා ගන්නම් නැත්තරයට ෆෝන් එක කරලි වෙලා මේක නිවා ගන්නම් තාම අද අටවක තව වක තුනක් ගියාම තමයි මම මේකට කරන්න ඕනේ කියලා අපි එහෙම ඉන්නේ නැහැනේ. දුම් වලට ගින ගත්තොත් ඔළුවට ගින ගත්තොත් ඒ බිලාම නිවෙනවා ඒක. ඒ විදිහට මේ කතා කරන්නාටමයි ඔහුටමයි කියාගන්න. එතකොට බුදුහාමුදුරේ ඒ දේශනයක් කියන ඒ විදිහට අදිමාත්‍ර ඡන්දයක් වායාමයක් උත්සාහයක් පැත්තකින් තියන්නේ නැතිවේ සතිස ඒක කරන්න කරගෙන යන්න කියලා. ඒවා තියෙනවා නම් දැන් නැත්තම් ඒ විදිහට උත්සාහ ගත්තේ ඒවා තියෙනවා නම් තේන භික්ඛ වේ භික්ඛුනා තේසු වේ කුසලේසු ධම්මේසු පතිත්තාය ඒ අභ්‍යාපජ්ජ අනබිජ්ජාලු ඒ වගේ දේවල් තියෙනවනේ ඒ වගේ ඉඳලා ඒ කුසල ධර්මයන්ගේ පිහිටල ඉඳලා උත්තරි ආසවාණං කයාය ආසවක්ෂය කරන ඇතුළට ගලන ඒවා දිහා හොඳට දැන් බලනවා ධම්මවිචේ තමයි ඕනෙ වෙන්නේ සති සම්පජඤ්ඤයත් එක්කම යන්නේ ආසවාණං කය යෝගෝ කරණීයෝ වැඩ කටයුතු කරගෙන යනවා මම යෝගී කියන වචනෙක භාවනා කරන්ට වෙනවා භාවනා කරන්ට වෙනවා මේකට භාවනා කරනවා කියනකොට සත්‍ය සම්පජඤ්ඤේ තියාගන්න වෙනවා උදේ 6 7 අතරේ දවල් 10 12 අතරේ බිම්මානි 8 9 10 අයින් කරන්නේ එහෙමද හැන්දෑව 1 2 අතරේ හවස 4 5 අතරේ කොයි වෙලාවෙදිත් තියාගන්න වෙනවා. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනේට අනුයුක්ත භවයේ සැලසුම් සහගත කරන්න පුළුවන් වේවි අපට. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රයන් වුණාට පින්, ගුරුවරයෙකු හැටියට කීවා නෙවෙයි, තථාගත ධර්මයේ හිතට වැදිච්ච තැන් බෙදා හදා ගන්න කියලා හිතච්ච නිසා ඒවා මාතෘකාව වශයෙන් කතා කරේ. අපේ වන්දනීය වූ ගෞරවනීය තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාදයක් නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි. අපි ධම්ම සම්ද කැමැති කරු කවුරුත් නම් කියන්නට ඕනේ ධම් කරුණු කියන්නට. සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සත්‍යතුමනි. මම හිතන ඉතාමත්ම කාලෝචිත මේ හැමදාටම ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන් මට ගත්තාම මේ යම් කිසි විදිහකින් මේ ධර්ම ප්‍රතිපදාව වඩනකොට බහුලව හමු වෙන එහෙමත් නැත්නම් විකින් විට හෝ හමු වෙන කරුණු තමයි අද ගොඩක් සාකච්ඡා කළේ. සත්‍යතුමා අපිට මතු කරලා දුන්නේ මේ සචිත්ත සූත්‍රය ආශ්‍රයෙන් විශේෂයෙන්ම තීන මිද්දේ වගේ දේවල් ගත්තත් අර එලාම් කතාව කියනකොට සමහරට හිතන මේ මාව දැකවත් දන්නේ නැහැ සත්‍යතුමා කියන්නේ කියලා. ඒ තරමට සමහරලාට ඒ වගේ දේවලුත් වෙනවා. නමුත් ඒවා කාටත් පොදු දේවල් කියලා දැනගන්න ඕන දැන්. හැමෝටම පොදු ධර්මතා ඔය බුදුහාමුදුරේ දේශනා කරේ අහවලා තන කාටත් පොදු ධර්මතා. ඒක බොහොම හොඳයි. බුදු සරණ සමා වෙන්න. නෑ බුදු සරණ හස්තිකෝනේ. නෑ ඒ වගේ දේවල් අපිට පුරුදු කරන්න ඕනකම තියෙනවා. ඡන්දේ තියෙනවා. කැමැත්ත තියෙනවා මේක කරගන්න ඕනේ කියන විශේෂ උනන්දුව තියෙනවා. ඒක කරන්න ගිහාම යම් යම් අවස්ථාවලදී මේ වගේ සිතෙන්ම ඇති කරන බාධක. මේ විශේෂයෙන් මම දැක්ක ඉතින් මේක කෙටියෙන් කිව්වොත් පංච නීවරණ වලටම සම්බන්ධ අනිකුත් කෙලෙසුත් තමයි මෙතනදී සාකච්ඡා වුණේ. ඒවා කොයි විදිහටද අපිට එදිනෙදාට බලපාන්නේ කියන එක හිතනකොට හොඳටම තේරෙනවා. ඒ වගේ දේවල් බලපානවා කියලා. සමහර විශේෂයෙන්ම අර සත්‍යත්ම සඳහන් කරාර ජීව අෂ්ටමක සීලය. හුඟක් කාලවට දැන් මට තේරෙන එකක් තමයි දැන් භාවනාවකට කියලා අපි ආනාපාන සතිය පුරුදු කරන්නේ හැටියට ඒකට වාඩි වුණාම තියෙන ලොකුම බාධකයේ සිතුවිලි කියන එක මම හිතන්නේ ඒක පොදු අත්දැකීමක්. ඒ සිතුවිලි එන්නෙම විශේෂයෙන්ම අර සම්පප්පලාප ආශ්‍රයෙන්ම තමයි. සම්පප්පලාප මොකක් හරි නිවුස් එකක් ඇහුනොත් නිවුස් එකක් බැලුවොත් නිවුස් බැලුවොත් ඒ වගේ දේවල් වලින් කොච්චර දුරට මේක අපේ මනස කැළඹෙනවද නිතර නිතර අපිට වෙන වැඩ ඕන තරම් කරන්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒව බාධා වෙන්නේ ඒව මතක් වෙන්නේ නැහැ. නමුත් අර හිත ගත සංසුන් කරගෙන වාඩි වෙලා යම් කිසි විදිහකින් චිත්ත ඒකාග්‍රතාවයක් බලාපොරොත්තු වෙන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවේ සිතට ඒකාග්‍රතාවය දෙන්න ති විශේෂ හේතුවක් තමයි සම්පක් ප්‍රලාප. ඒක හොඳට අත්දකින හැමදාම වගේ අත්දකින දෙයක්. ඉතින් මුල විනාඩි කීපය තුළ ධර්ම සත්‍යකයේ දෙන්න වෙනවා. සමහර වෙලාවට මේ එන සිතුවිලි මර්ධනය කළා මටම කියාගන්න මම මෙතන වාඩි වුණේ මේව ගැන හිතන්න නෙවෙයි මේ හුස්ම රැල්ල දිහා බලන්න කියන එක. ඉතින් ඒ වගේ දේවල් වලට මේ කැමැත්තත් වායාමයක් වායාමයෙන් කරෙන්න මේක මම හිතන කුසලයට නොගිහින් කුසලය මතු කරගන්න එක ඒකට බොහොම ප්‍රශ්නයක් වෙනවා. මේ බාහිර දේවල් වලට අපි විතර කියන්නේ සම්පප්පලාපේ වගේ දේවල්. ඉතින් අර ආජීව අෂ්ටමක සීලය ගැන මතක් කරපදී උතුම් කරුණක් මම හිතන්නේ ඒක මම හිතාගත්ත පුළුවන් විදිහට එහෙම නැතුව නිරන්තරයෙන් ඒක රකින්න තත්වයට යන්න පුළුවන් කමක් මට තියෙනවා නම් ඉතාමත් යෝග්‍යයි කියලා ඒ ටික තමයි දැනට මට කියන්න තියෙන තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අවසරයි ප්‍රතිතුමනි, අවසරයි කල්යාණ මිත්‍රනි. මම ප්‍රශ්නයක් වශයෙන් යම් කිසි දෙයක් අහන්නම්. දැන් මුලින් සත්‍යජිතුමා සඳහන් කළ කරුණු හයක් තිබුණා. ශ්‍රද්ධා ත්‍යාග, ශ්‍රද්ධා ශීල ත්‍යාග, ශ්‍රුත ප්‍රඥා, ඒ වගේම තව එකක් අපි කුණට කරු තේරුම් ගැනීම. දැන් මේ හැයේ සීල් සත්‍ය අඩංගු වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් ඔබතුමා දැන් දෙවෙනි වට සඳහන් කළ කරුණු ඒ කරුණු සඳහන් කළ ඒ වැඩිවේ මේකින් ඉදිරියට යම් සඳහා අවශ්‍ය කරන දේවල් දැලීමේදී එතන සතිය මූලික වෙන ගතියක් තමයි මම දැක්කේ. ඉතින් අපි වුණත් දැන් මම පෞද්ගලිකව ප්‍රතිපදාවේ දී ඒක තමයි මම සතිය මූලික වශයෙන් කරගෙන දැන් ඔබතුමත් සංකලාර මූලික කරුණු මූල කර්මස්ථානයේම වැඩිපුර වඩන්න කියලා. නමුත් දැන් මට ප්‍රශ්නයක් වශයෙන් ඇති වුණේ එකක් තමයි. දැන් මේ වගේ අර මාර්ගයේ වැඩි ඉදිරියට යවෙන්නේ නැති වගේ වෙනකොට එක එක පැතිවලට යන්නත් පෙළමෙන ගතියක් තියෙනවා. මේ කියන්නේ එක එක වෙන විදිහක් උත්සාහ කරලා බලනවාද කියලා. දැන් මොකද මම ඊයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග යම් කිසි ධර්ම සාකච්ඡාවක් කළා. මේකට වැඩම කරලා තියෙනින්ද උන්වහන්සේ මට සඳහන් කළා උන්වහන්සේනම් සතිය මූලික කරගෙන නෙවෙයි කරන්නේ කියලා. උන්වහන්සේ මට සඳහන් කරා මේ ප්‍රඥාව මූලික කරගෙන මේ මාර්ගේ යන්නේ කියලා. ඉතින් මම ඉතින් උන්වහන්සේගෙන් අහුවා මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාව මූලික කරගෙන යනකොට මොකද්ද මේ ප්‍රතිපදාව කියලා. ඒකට උන්වහන්සේ මට සඳහන් කළා මේ මහත්මයා මම මේ ධර්මයේ ත්‍රිපිටකය හොඳට හදාරනවා. දැන් සූත්‍ර කොටස්, අභිධර්ම කොටස් මේවා හොඳට හදාරනවා. ඊට පස්සේ මම මේ ආයතන වලට මේ හස්ස කලනාසේ දිව කය මනට එන දේවල් මට දකින්න පුළුවන් කියලා ධර්මයේ තුනේ. ඉතින් මට ගෙදර ඇවිල්ලා ඉතින් මම මේ නෝනාගෙන් අහුවා මේ දැන් අහගෙන ඉන්න මේ සාකච්ඡාව මේ සතියකින් තොරව එහෙම බලන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ඒ වගේ දේවල් මට කියන ඉතර හැකියාවක් නැති නිසා. ඒතර මේ එයා දුන්න උත්තරේ තමයි දැන් අපි ඉංජිනේරුවෙක් අපි හිතමු ඉංජිනේරුවෙක් ඉතාමත්ම ඉංජිනේරුවෙක් ගොඩනැගිලි පිළිබඳ විශාල දැනුමක් තියෙන ඉංජිනේරුවෙක් යම්කිසි ගොඩනැගිල්ලක් දැක්කොත් එහෙම ලස්සන ගොඩනැගිල්ලක් විශාල ගොඩනැගිල්ලක් එයාට ඒ ගොඩනැගිල්ලේ දාලා තියෙන කණු අත්තිවාරම් මේවා ගැන විශාල විස්තර කියන්න පුළුවන් සතියක් අවශ්‍ය වෙන්නේ. අර කලින් දැනගෙන තියෙන දැනුමෙන් ඉගෙනගෙන තියෙන දැනුමෙන්ම ඒ පිටිපන්ද කියන්න පුළුවන්කමක් තියෙනවා යාට. ඉතින් ඒ වගේම තමයි දැන් අපි හිතමු සංගීතඥයෙකුට යම්කිසි සංගීතයක් ඇහෙනකොට මේක මෙන්න මේ තාලය මේ ස්වරයයි ගැයෙන්නේ මේ ආදිවාසීන් සතියක් නොතිබුණත් ඒ පිළිබඳ විස්තර කියන්න හැකියාව තියෙනවා. ඉතින් මට හිතුණා මේ පැත්තෙන්ද කියලා ඒ ස්වාමීන් වහන්සේ නංගලේ කොහොමද මට අර ප්‍රශ්නේ වුණේ එතනදී මේක කොහොමද දිනු වෙන්නේ කියලා ඒ පැත්තෙන් ඒක ඒක තවත් පැත්තක්ද කියලා බලන්න ඕන. තෙරුවන් සරණයි. මොකද මේ සුත්තමේ පැත්ත වැඩි වෙන ආකාරයක් ගැන කියුණාද කියලා මට හිතුනේ නැහැ සත්‍යජිතමනි කියපු කාරණාව. තෙරුවන් සරණයි. ඔය තෙත්දී සති දැන් මේ සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කළා සති සම්පජඤ්ඤේ කරගෙන යන්න කියලා. ඒක ඒ සති සම්පජඤ්ඤයෙන් තමයි ඒක තේරෙන්න පටන් ගන්න. සති බුද්ධංගවල දෙකක්. අර කලින්ම ධර්ම සාකච්ඡාර මුලින්ම ප්‍රවිසන වෙනකොට සාකච්ඡා කරනකොට කිවි අර ඔය සති ඉන්ද්‍රිය පස්සේ සති බලයක් බවට පත් වෙනවා කියලා. ඒකේ ඒ කතා කළ පුජ්‍යලයා මම කියන අහවලා කියලා කතා පුජ්‍යලයා කියලා කියපු නිසා ඒ පුජ්‍යලයාට ඒ ගැන අවදිමත් බවක් නැති නිසා මිස ඒ කියන්නේ කොහොමද කියලා කියන්න බැරි අර පටිභාන පටිසම්භිදාව නැති නිසා තමයි ඒක අර විදිහට කියවෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒක ධර්ම මාර්ග ඒක වැරදි නෙවෙයි. යාට තේරෙන විදිහේ. යාට තේරෙන විදිහේ නමුත් අර දැන් පසේබුදුරයන් වහන්සේලාට කියන්න බැහැනේ අර සමහර ආඳුර අර කොහොමද සත්‍ය අවබෝධය කරගත්තේ කියනකොට ඒක මන් දන්නේ මට පංච උපාදානස්කන්ධය මගේ කියලා ගැනෙන්නේ නැහැ කිව්වා. ඒ වගේ එයාට කියන්න බෑ. නමුත් මේ මාර්ගය අවංක වෙතෙන්ට ගිහිල්ලා තියෙනවා නම් අර සතිය කියන ඉන්ද්‍රිය සතිය බලයක් බවට පත් වෙන ඊට පස්සේ. ඊට පස්සේ පඤ්ඤාවට තේරෙනවා සතිය කියන එක ඊට පස්සේ චිත්තයිසිකයක් නෙවෙයි සතිය කියන එක අවේනස් කියන බවට පත් වෙනවා. consciousness බවට පත් වෙනවා. ඒත් අර කලින්ම සතියේ සිටිවිල්ලක් එක. සති මානසිකාර කියන සිටිවිල්ලක් හිට තියෙන්නේ. ඒක ගිහි ලැබුණාම යත ඒ සතිය කියන සිටිවිල්ලත් හැලිලා ගිහිල්ලා නම් සති බලයක් වෙලා සති සම්පජඤ්ඤය හැමතිස්සෙම තියෙනවා. සදා සති කිවි ඒකයි. සහතන් වහන්සේ ගැන කියනකොට බුදුහා අපදේශනා කියන්නේ හොඳ විශේෂණ පදයක් තමයි සදා සතු හැමතිස්සෙම සිහිය තියෙනවා. තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත දෙයක් කියනකොට උන්වහන්සේ කියන එක තමයි එන්න හැම සංඥාවක්ම උන්වහන්සේට තේරෙනවා කියලා. මොනතරම් සතියක් තියෙනවා. එතන සතිය පුරුදු කරන නෙවෙයි. දැන් මේ අර අහස දිහාම දැකලා ඒක දිහා බලනකොට තේරෙනවා. දැන් කී කතාව ඒකයි අර දැන් ඉස්රෝම අපි හිතමු අපි ටෙලස්කෝප් එකක් අරගෙන හස දිහා බැලුවොත් එහෙම අර මොකක්ද යන්නේ ගුවන්ඥානයකු සමහර විට මේ වෙන මොකක් හරි කියලා හිතන්න පුළුවන්. වැඩිපුර ලයිට් වෙදලා තියෙන අවලාකුලක් දැක්කොත් නෙබියුලාව කියලා සාමාන්‍ය ලේ පර්සන් කියන්නේ මේ ඇස්ට්‍රොනොමි දන්නේ නැති නැත්නම් ස්පේස් ගැන දන්නේ නැති කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒක ඉගෙනගත් එක නා එයා හරවන්නේ මේ පැත්තට. එයා දන්නවා මේ වෙලාවට මේක මේ පැත්තේ තියෙනවා. මේ වෙලාවට ඉර බහින මේ දැන් මෙච්චර වෙලාවක් වෙන. එතකොට දැන් මේ සිස්ටම් එකේ තියෙන්නේ මෙතන කියලා දන්නවා. ජුපිටර් මේ පැත්තේ, මාස් මේ පැත්තේ, හඳ මේ පැත්තේ වගේ කියලා දන්නවා එයා. ඒ නමුත් ඒක එයා හදාරලා තියෙනවා. ඒ සතිමත් භාවය ඊට පස්සේ අර භාවනාවේදී සති බලයක් හැටියට තියෙනවා. නමුත් ඒ හැමතිස්සෙම තියෙනවා ඊට පස්සේ. ඒ නිසා සති සම්පජඤ්ඤයෙන්ම තමයි ඒක කෙරෙන්නේ. නමුත් ඔහු භාෂාව පාවිච්චි කරලා තියෙන හැටි වැරදි. ඒ නිසා ඒ වැරදි කියන්නේ එයා පහත දානුව අඩු කරනවා නෙවෙයි. ඒ භාවස්ස පාවිච්චි කරන්න තාම පොහොසත් වෙලා නැහැ කියලා තීරණය කරන්න එච්චරයි තියෙන්නේ. ඒක අගෞරව කරන්න හේතුවක් නෙවෙයි. එයාට ලෝභ දෝෂ මොහ අඩු නම් හරි ඔහු ඒ මාර්ගයේ ගමන් කරපෙන්නේ. ඒ යුනිෆෝම් එක නිසා නෙවෙයි. ඒ කිපු ඒ පුජ්‍යල භාවයේ තියෙන ධර්ම මාර්ගයට පිවිසෙච්ච විදිය ගැන හිතලා සම්මා සම්බුදු සරණයි. මොහොම් තෙරුවන් සරණයි. කලින් සමාවෙන්ද මේ කලින් සූත්‍රය කියවනේ පටිභාන කීවේ. එහෙමයි සසීව. ඒ පටිභානය තමයි එතන ඒ පටිභානයත් වැඩි කරගන්න ඕනේ කිව්වේ ඒකයි. පටිභාන කියන්නේ යමක් ඉක්මනින් වැටෙන්න ඕන. පසේ බුදුරජාණන් වහන්සේලාට වැටහීම තියෙනවා මත කියන්න බැරි ඒකයි. නැත්තම්ටි කියන්න බෑ. මොකද්ද මේ ගුණය කියලා. එනසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. මොකද මේ මයික් කම්පියුටර්යක් තිබුණත් සිදුවත් නැහෙනේ. මේක ඔක්කොම එකින් එකට මේ සූත්‍ර ගොඩේම තියෙන මම තව එකක් සාකච්ඡා කරන්න හිතාගත්තා. නමුත් හිතලා බලන්නට ඒකත් මේ ධර්ම සාකච්ඡා නැති දවසල කවුරුත් කියන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ භාවිනි පොත නෙවෙයි කොටස් 6 ගොඩවල් තියෙන එකේ මහා වග්ගයේ තියෙනවා පුරිසින්දී ඥාන සුත්ත කියලා එකක්. දේවදත්ත ස්වාමින් වහන්සේ බේරගන්නතම බැරි විදිය යන කියපු එකක්. එතෙන්දී උන්වහන්සේ මේ පුජ්‍යලයන් 6ක් ගැන දේශනා කරනවා. තුනේ ගොඩවල් දෙකක්, තුනේ ජෝඩු දෙකක් ඒතොල්. ඒක ගැන හිතලා බලන්නට ඒක බොහොම වටිනා. Tamanthama gawa gawa balane ek. එක්කෙනෙක් පරිහාන ධම්මයට යන හැටි, අනිත් එක්කෙනා පරිහාන අපරිහාන, අනිත් එක්කෙනා ආපායිකයි නිරීකයි වෙන හැටි. එක්කෙනෙක් පරිහාන ධම්ම, තව දුන්වෙනි දෙවෙනි කොටසේදී එක්කෙනෙක් කපරිහාන ධම්ම, අනිත් එක්කෙනා පරිනිබ්බාන ධම්ම. මේ පරිනිබ්බාන ස්වરૂපින්වයි කියලා. ඒක කියවලා බලන්නට මම යලිත් මතක් කරන්නම්. ඔක්කොටම මොකද ඒකත් සාකච්ඡා කරන්න හිතාගත්ත වෙලා තියෙනවා නම් කියලා පුරිසින්දේ ඥාන සුත්ත මහා වග්ග අංගුත්නිකායේ 6 නිපාතයේ මහා වග්ගයේ තියෙන 8 සූත්‍රය. ඒක කී ටිකක් කියවලා බලන්නට ඒක මොකද්ද බුදුහාර කියන්නේ කියලා. හරිම හොඳයි. මේ කුසල ධර්ම සමහරවන්ගේ තියෙනවා. ඒක නැති වෙන බව උන්වහන්සේට තේරෙනවා කියලා. ඒතර කොච්චර උන්වහන්සේක දැකලා තියෙනවද? ඒකයි උන්වහන්සේ කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ පුරිසින්දේ ඥාණය මෙයා පිරිහෙනවද නැද්ද වෙන කෙනෙකුට කියන්න බැරි තැන් ඒවා. බුදු සරණයි කතරේ කතාව කවුරුත් ධම් කාරණා කතා සතිජිතෝ මමයි අර ඒ අර සත්ත්‍යින්දිය කරනකොට මම අදිරපත් වෙනවා. ඔව් මම දන්නවා හුඟක් වෙලාවට අපි නම භාවිතා කරන්න කෘතඥතාපූර්වක ඉතිපත් කරන මේ ඒක බොහොම හොඳයි කියපු එක මේ සති බලයේ බවට පත් වෙනවා කියපු එක. ඒක බොහොම හොඳයි බුදු සරණයි. නෑ මම ඒකේ මේ මම හිතන්නේ මම ඒක තේරුම් ගත්ත විදිහ මම පොඩක් අහන්න හදන්නේ. දැන් මම එතෙන්දී තේරුම් ගත්තේ මම වැරදි දන්නේ නෑ මං හිතුවේ මෙහෙම. දැන් ඒ කියන්නේ සති ඉන්ද්‍රිය කියන්නේ සතිය කරන අවස්ථාවේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ චෙක් මම මෙච්චර භාවනා කරනවා මම මෙච්චර ධර්මාට ගිහින් හදනවා ඒ මට මේක තියාගන්න බෑනේ කියන හැඟීමක් එන එකනේ ඒ කම්පාවට පත් වෙන කියලා කියන්නේ මං හිතුවේ එහෙමයි. නමුත් අපට කම්පාවට නොවි ඉන්න නම් අපි මේ මොහොතෙත් අපි දැක ගන්න ඕනේ මේකත් අනිත්‍යයි මේකත් හැම තිස්සෙම පවතින දෙයක් නෙමෙයි වගේ තත්ත්වයකට අපි හිත හැඩ ගැහිලා හුරු වෙලා තියෙන්න ඕන කියන එකක් තමයි මට හිතුනේ. ඉතින් මම එහෙමයි තේරුම් ගත්තේ ඒක සතිඉන්ද්‍රිය සතිය කැඩෙන අවස්ථාවේදී එමෙතන ශ්‍රද්ධා කැඩෙන අවස්ථාවේදී ඒකෙන් කම්පන වීම බලය වෙන්නේ එහෙමයි කියලා මම හිතාගත්තා. ඒක වැරදි නම් පොඩ්ඩක් පහදලා දෙන්න. මම එහෙමයි හිතුවේ තේරුම් ගත්තේ. තේරුම් සරණයි. ඒක ඔව් ඒ තමන් දකින විදිහ තමන්ට අත්දකින්න පුළුවන් විදිහත් එක්ක තේරුම් ගන්න එක හොඳයි. ඒක අර කෙනෙක් පවර් එකක් කියනවා. දැන් අපි හිතමු දැන් අර ඉස්රෝම ගලක් පල්ලහැට පෙරුවාම කන්දකෙනා ඒක මම පොඩ්ඩක් තල්ලු කළා විතරයි. නමුත් ඒකේ තියෙන ස්කන්ධේ මාසික අනුව ඒකෙන් ප්‍රවේගයක් ගන්නවා කියන්නේ ඒකයි. ඒක වේගවත් වෙනවා. යන්න වේගවත් වෙනවා. ඒ වගේ අර සතින්ද්‍රිය ඊට පස්සේ සති බලයක් බවට පත් වෙනවා. සaddha ඉන්ද්‍රිය සaddha බලයක් බවට පත් වෙනවා. එතෙන්දී සතින්දේ සති බලය බවට පත් වුණා වගේම තමයි ශ්‍රද්ධාව. දැන් ඒකේ ගැන තථාගතයන් වහන්සේගේ නිස්සාවර වුණාට පස්සේ ඒ ගැන මගේ මෝඩ ඔළුව තර්ක කරන්න යන්නේ. මොකද මටම තේරුම් ගිහින් තියෙන මේක මෙහෙම වුණානේ කියන එක. ඒ කාරණේ හාමයා කරගන්න සුතමේ ඥානෙ වැඩි කරගන්න හදනවා මිසක් අර තථාගතයන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව අඩු වෙන්නේ. දැන් අර මා කියපු පුරිසින්ද්‍ර ඥාන සුත්තේ තියෙනවා, දැන් ඔබතුමා කිය සතිය කියන වෙන වගේම ශ්‍රද්ධාව ගැනත් ඒ විදිහට මොන ශ්‍රද්ධා බලේ. දැන් අභික්ෂුවක් ඇවිල්ලා කිව්වා බුදුහාමරෝ දේවදත්ත ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් ආපායිකයි නේරේකයි කියලා. ඒතකොට යාන්දු එහන ආනන්දහරගෙන් කොහොමද ඒක ඇත්තද, කොහොමද ඇත්තද කියලා අහන්න කොහොමද කියලා. ඒතකොට ආනන්දහරගෙන් උත්තරය අර කොතෙන්ද කියනවා කිය ඒක මන් දන්නේ බුදුහාමරෝ කිව්වේම තමයි. මොකද ආනන්දහරට විශ්වාස බුදුහාමරෝ ඒක වැරදි වෙටි කියන්නේ නැහැ කියන්නේ. අන්නේක සති බලයක් ඇතක. එක සති බලයක් බවට පත්වලා හමාරයි උන්වහන්සේට. එතකොට විරියත් එහෙමයි. පඤ්ඤාත් පඤ්ඤා බල වෙන්නේත් එහෙමයි. ඔය සතිය කියන එකට ඔය උදාහරණේ ඒක ඔබතුමා කියපේටේ ගැලපෙලා ගියා වගේම අනිත් ඒවත් තව විදිහට ක්‍රියාත්මක වෙන විද්‍යාන් තියෙනවා. ඒ කොහොම හරි ඒක වෙන්නේ කලින් එක පාවිච්චි කරන හිතාමතා ඊට පස්සේ හිතාමතා පාවිච්චි කරපු එක අර දැන් කලින් කිව්වා වගේම අර ගොඩනැගිල්ලක් දැක්කහම කෙනෙකුට කියන්න පුළුවන් මේ කොහොමද හදලා තියෙන්නේ. සස්පෙන්ෂන් බ්‍රිජ් එකක් දැක්කොත් ඒක හදන එකනා දන්නා මේක මෙච්චර කර මෙහෙමයි කරලා තියෙනවා කියලා. ඒ අයගේ ෆොටෝ ගන්න හදන්නේ තව කෙනෙකුට දාන්න හදන්නේ අතේම මේක වෙලා තියෙන්නේ මේකයි. අන්නේ වගේ ඒ අර එක් බලයක් බවට පත් වෙනවා. දැනුම කලින් හොයාගත්ත දැනුම ඉතීරියක ඊට පස්සේ ආ ප්‍රැක්ටිස් කරලා ඒක ඊට පස්සේ ආට තියෙනා මේක වෙන්නේ මේකින් සාක්ෂල. ඒ විද්‍යාවටම තමයි ওই ඉන්ද්‍රිය බලයක් බවට පත් වෙන බොහොම පින් එකන විශේෂ අවධානයක් යොමු කරාට සම්බුදු සරණයි. අතර මෙතෙන්දී ඒ කරුණු පහ ගැනමත් මට මතක නැහැ හරියට මේ සූත්‍රය මොකක්ද කියලා. ඒ ඉන්ද්‍රියපල ඉන්ද්‍රිය පහ ගැනම මට මතක හැටියට ඒකෙන් කම්පාවටපත් නොවීමේ සතිබලයක් හැටියට එතන සඳහන් වුණා. ඒ කියන්නේ සතියක් නෙමෙයි අතරම ශ්‍රද්ධා විරිය සති තමයි ප්‍රඥා කියන පහම. ඔබතුම හරි මේ ඒකේ කිව් දෙන්නේ නැහැ කියලා මට කොහොමද තේරෙනවා. තේරුම් ගන්න සතිතුන්. ඔය කවුරුත් කතා කරන දේවල් අනිත් අයට උදව්. ඒ නිසා අප ගැන අනුකම්පාවෙන් දහම් කියන්න බුදු සරණයි. උතුම් මිත්‍රයන් මිත්‍රයන් තමන් අඩුවට හිතන් දෙපා තමන්ගේ දහම් දන්න බුදු සරණයි. ඉරන් සරණයි සතු විතනේ ඇත්තටම මතක් කරපු කාරණය ගැන මතක් වෙනහම එක අපි නිකන් සාමාන්‍ය විදියට හිතුවොතින් යම් කිසි හේතක පසුතැවීම මොනම හෝ හේතුවකට පසුතැවීම තියනවා නම් නිවීමක් ඇති වෙන විදියක් නැහැ කියලා හිතුණා. මොකද පසුතැවීම අර එකම කාස් පසුතැවීමත් නිවීමක් කියන එක එකම කාසේ දෙපැත්ත වගේ කියලා. එතකොට ඒ නිසාම වෙන්න ඇති කියලා හිතන කතාවකෙන් හන්සේ එහෙම අපිට කියන්න ඇත්තේ. මොකද ඒක තියෙන තාක්කල් නිවීම කියන එක හිතකට ඇති වෙන්න විදියක් නැහැ කියන එක. ඒ වගේම සත්‍ය වේක්ෂාව ගැන ඔබතුමා අපිට පැහැදිලි කරානේ. තථාගතයන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ පච්චවෙක්කිතබ්බන් රාහුල කියලා. රාහුල සත්‍ය වේක්ෂා කරන්න ආපස්සට හැරිලා බලන්න රාහුල කියලා කියනවා. එතකොට අර ප්‍රතිතුමනි මතක් වුණා අර සිංහාවලෝකනය සහ සුනකාවලෝකනය කියන දෙක. දැන් සිංහාවලෝකනය කියනකොට අර කියන්නේ සිංහේකට ගලක් ගැහුවොත් දැන් මම බාධාවක් කරන්නද? හොඳයි. දැන් එතෙන්දි දැන් නෑ මේ වචන වශයෙන් ප්‍රතිවේක්ෂාවේ ආපසු හැරි බලනවා කියන එකට වඩා යලිත් බලීම. දැන් කැඩපතෙන් බලන්නේ, කැඩපතෙන් බලනකොට අපි කැඩපතෙන් කරන්නේ බුදුහාර මෙතෙන් දිච්චියේ කියන්නේ අර කැඩපත් අරන් මම බලනකොට මේකෙ වෙච්ච දේ මොකද්ද කියලා බැලීමක් කරන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා. ඒකයි ප්‍රතිවික්ෂා කියලා කියන්නේ. යලිත් සලකා බැලීමක්. මම මේ වචන වලට විතරයි කියන්නේ හොඳද? ආපසු හැරී බලනවා කියනකට වඩා යලිත් සලකා බැලීමක් කියන වචනේ හොඳයි කියලා මගේ මෝඩ ඔළුවට හිතෙන බුදු සරණ. හොඳයි තේරුම් ගන්න. ඒ කතා කරනකොට කිසිම වචන අපිට ටිකක් කරදරයිනේ. එමෙ හැටි දැන් වයසට යනකොට සමා වෙන්න එක ගැන. එතකොට ඇත්තටම සති විතුමනේ හිතුනේ දැන් එහෙම බලනකොට අපි සාමාන්‍යයෙන් හිතක සිද්ධ වෙන දේ වැළවෙතින් එහෙම මේ තමන්ගේ හිත දිහා බලාගෙනමයි කියන්නේ. හුඟක් ඉඳ තියෙන්නේ අපිට මේ යම් කිසි අරමුණක් එහෙම නැත්නම් සංඥාවක් ඇතුල් වුණාම ඒක පස්සේ බල්ලෙක් වගේ දුවන්නේ. ඒක එලවගෙන දුවන්නමනේ. ඉතින් නැවතත් අර දැන් රායි සමතක වුණා ඔබතුමා දුන්න වචනේ. මේ ප්‍රතිවේක්ෂාවෙන් ඒ දේ බැලුවොතින් ඇත්තටම මේ සිදුවුනේ මොකද්ද කියලා දකින්නවා කියන එක මේ සිංහාවලෝකනය වගේ කියලා හිතුණා. මොකද එහෙම නොබලන තාක්කල් මනසක ඇත්තටම මේ ඇතුළත සිදුවෙන දේ තමන්ගේ අර ඔබතුමා පාවිච්චි කර වචනේ තමන්ගේ හිතේ ඇතුළත දකින ගතිය ඇති වෙන්න ඉඩක් නැහැ කියලා හිතුණා. ඉතින් ඒ නිසාම මම හිතන්නේ ඒක ඉතාමත්ම අවශ්‍යයි කියලා හිතුණා. මේ එකතැන පල්වන එකතැන ස්ථಿತಿ තත්ත්වයෙන් ඒ තියෙන හේතුවත් ඒ දේවල් ඒ විදිහට ඒ කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා වගේ මේ මොකද්ද වුනේ කියලා එහෙම ඒ ආකාරයෙන් නොදැකීමම කියලා හිතුණා. ඉතින් මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කරුණක් කියලා මේ සූත්‍රයේ ඉගෙනගත්ත ඒ ආකාරයෙන්ම තමයි කියලා දේවල් වල මේ මොකද එහෙම දැක්කේ නැත්තම් මේව අපිට මොනම ක්‍රමයකින්වත් පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරගන්න බැරි වෙයි කියලා හිතුණා. ඉතින් ඒකත් මම හිතුවා තුල් කරන්න ඕනේ අනිත් කල්යන මිත්‍රෙන් දුන තේකෙන් දැනගන්න හේලවත් සර්ණයි. සේන මහත්මයා අපිට ඇහුන්නේ ඔබතුමාද කතා කරන්න හේලවත් සර්ණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ගොඩක් හොඳට සාකච්ඡාව මයිතන් සතියේ තුමා හොඳට මෙහෙවල් සාකච්ඡාව මට මේ පච්චවෙක්කතා කියන එකට මගේ තියෙන වෙනම අදහසක් මම දන්න එක කොහොමද කියන එක දැන් මට හිතෙන්නේ මේක මේ දැන් තියෙන தත්ත්වය බලන එක කියලා යලි බලනකවත් නැවත බලනකවත් නෙවෙයි ඒ අවස්ථාවේදී තියෙන දේ බැලීම කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තාම දැන් මගේ මම කවුරු හරි එක්ක කතා කරනකොට මගේ සිතේ තියෙනවා නම් මම ඉදිරියට කැපිලා පෙනෙන්න නම් මම මේ කතා කරන්නේ ඒක මට පෙනෙන්න ඕනේ. මේකයි මගේ හිතේ තියෙන දැන් මම මේක ලෝභ එකක් මේක මම අනිත්‍යයට වඩා කැපිලා පෙනෙන්න මට තියෙන හිතක්. නැත්තම් මම මේක කතා කරන්නේ අනිත්‍යයට කරුණාවෙන් නම් අනිත්‍යයට මෛත්‍රී සිතකින් නම් එතකොට එතන තමුන් ආයෙත් දැනගන්නවා මෙතන මගේ තියෙන මෛත්‍රී සිතක් අනිත්‍යයට මගේ මේක තේරුම් ගන්න තේරුම් කරන්න අදහසකින් කියන එක. ඒර සම්ප්‍රප්පලාපේටත් මම තේරුම් ගත්තේ දැන් හිතෙනවා නම් මට මම කතා කරන එක අනිත්‍යයට ප්‍රයෝජනයක් වෙනවයි කියලා එතන සම්ප්‍රප්පලාපයක් වෙන්නේ නැහැ මොනවා කතා කළත්. නමුත් මම කතා කරන එක අනිත්‍යයට ප්‍රයෝජනයක් නැත්තම් අනිත්‍යයට ප්‍රයෝජනයක් නැත්තම් මට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට ඒක සම්ප්‍රප්පලාපයක් වෙනවා කියන එකයි මගේ අදහස. ඒත් පච්චවෙක්කතා කියන්නේ ඒ අවස්ථාවේදී දැන් කටපතිකින් බලනකොට ඒ අවස්ථාවේදී වර්තමානයේදී බැලීම කියන එකයි මගේ අදහස. ගැන පොඩ්ඩක් සත්‍යතුමා තේරුම් කරලා දෙනවා නම් බොහොම පිං. තිරුවන් සරණයි. බුදු සරණයි. අද ඉබේම ගුරු වෙලයි මීඩියට වෙලා ඉන්නවා. දැන් අර හොඳ නිතර ඔය පාවිච්චි කරන වචනේ ඔය සාහුල හාමුදුරන්ට පුංචාම් පොඩිත් නෑ ඒතෝ තරුණේ කියා උන්වහන්සේට ඒ කතා කියනකොට පච්චවෙක්කිත්වා කායකම්මං කරෝහි කියන යලි යලිත් සලකා බලලා ප්‍රතිවේක්ෂා කිවේ එකයි හොඳින් අවධානය යොමු කරගෙන ඒක කරන්න. මේ කරන දෙයින් මේක තමන්ට අහිත පිංස පවතිනොද වචන හරි කමන්න මනෝකම්මං වචීකම්මං ඔය තුන මෙනවා කායක අම්ම වචීකම්ම මනෝකම් මේක මට අහිත පිංස පවතිනවද අනිත්‍යයට බාධා පිංස පවතිනවද අහිත පිංස දෙගොල්ලටම ඔය ඒ දෙකටම ඒක තම ප්‍රතිවේක්ෂා කිව්වේ පච්චවෙක්කනා කිව්වේ එක. දැන් ඒ ඔය ඒ ගැළපෙන වචන හොඳයි. දැන් ඔය ඒකත් තියෙන සාවචනයක් තමයි පටිසංඛාය යෝනිසෝ බුද්ධියෙන් මනාව කල්පනා කරලා. මම ඒකයි අර කලින් කිව්වේ අර අපි කවුරුත් කියන යලි සලකා බැලීම කියලා ඇයි දන්නේ කව අපේ උළුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාට භාෂාව කියන එක අපි නොමග යන අවස්ථා තියෙන නිසා අපි දැන් ඩිංගක් පරිසං වෙන්න ඕන අර ප්‍රතිභානයේ කි වේකයි. සාරිපුත්තයන් වහන්සේ වගේ උත්තරමකට තමයි වැඩිපුර ඒවා තියෙන්නේ. ඉතින් අපි ඒවා ගැන අපි ඕනෝන් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන ඕනෝන්ගේ වචන වලින් දිරි දීලා ඕනෝ නැගිට්වාගෙන කවුරුත් යන ගමනක් කියලා මා කියන්නේ ඒකයි මේ. ඒතොට පටිසංකායෝනිසෝ කියන එකත් ඔය පච්චවෙක්කනා කියන කොටසක්. ධම්මවිචයත් ඒක. පටිසංකායෝනිසෝ කියන්නේ බුද්ධියෙන් කල්පනා කළ ඒවානි. සාහිත්‍ය වචන කරගන්න එපා. බුද්ධියෙන් කල්පනා කරනවා කියනකොට අපිට ඒ සතියම තමයි සති සම්පජාඤ්ඤේ. සති සම්පජාඤ්ඤේ ඉදිරියේ ඒක දිගහැරින්ද දෙනවා. එතකොට ඒක අනුමාන ඥානයට සමහර යොදන්න වෙනවා. සමහර ක්‍රියා මම මේක කෙරොත් දැන් අර සම්පප්පලාපගේ දෙයක් අසමහට අනුමාන කරනවා. ඒ අනුමාන ඥානයක් බවටපත් වෙන එක. ඒ අනුමාන ඥානෙන් තමයි අනිච්ච ප්‍රතේරෙන්ට පටන් ගන්න, දුක්ඛේ තේරෙන්ට පටන් ගන්න මුල් හරියදී. මට තදටම හිතට වැදිච්ච දෙයක් ඒක කෘතඥතා පූර්වක කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අනතුරුව චතුර්මර්ගඥානේ වන්නේ කියලා. හොඳයි. ඒ කියන්නේ අපි කියපු ඔය ධම්මවිචේ වගේ දේවල් ප්‍රතික්ෂා ඥාන වගේ දේවල්ම තමයි වා. එතකොට ඒවා උදව් වෙනවා එකින් එකට. තෙන් ප්‍රතික්ෂා සනානේ එනකොට දැන් තමන්ගේ මනස තියා බැලුවාම තමන්ට තේරෙනවා ඊට පස්සෙ මා ළඟ මේ දේ නැහැනි මං අනබිජ්ජාලුනේ කියලා. හැබැයි අපි අවතක්ෂේරු කරන්න එපා. අපේ ළඟ ඒවා තියෙනවා. අපිට අපේ ළඟ තියෙනවා ඒ හැංගිලා හොඳ ಗುಣධර්ම ඔපවා හැංගිලා තියෙන්නේ. ඒවට පොඩ්ඩක් මේ අර පුරිසින්ද ඥාන සූත්‍රය කියන්නේ ඒක හරිම හොඳයි මේකත් එක්කම ගාවගෙන කියන්නේ. ඒක බුදුහාමුදුරගෙන් ලොකු ආදරයක් ඇති වෙන ගෞරවයක් ඇතන එක කියනකොට බුදු සරණයි මම හිතනවා හිතාගත්ත විදිහට මම කතා කරා කියලා එහෙම නැත්නම් සමා වෙන බුදු සරණයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු. බොහොම පිං කල්යාණ මිත්‍යන් වුණාට මේක අමාරුම දෙයක් නෙවෙයි. නමුත් බැලිය යුතු පැත්ත හොයාගන්න වෙනවා. අර කලින් මේ කිව්වා වගේ නැත්නම් අර ජනපද කල් නැති ජනපත කල්යාණයක් රූප සුන්දරියක් මිස් යුනිවර්ස් කෙනෙක් හොයනවා වගේ දෙයක් බවට පත් වෙයි. එහෙම නැත්නම් කොහෙවත් නැති ගේතරකට මේ ඉනිමන් සොල්ලර තට්ටු හදනවා වගේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නවා මේක නාම රූප දිහා බලන එක. ඒක අපට තේරෙනවා දැන්. මේ අර මගේ වන්දනීය ගුරුතුමෙක් කියනවා මේක ඉතාම කිට්ටු නිසාමයි මේක තේරෙන්නේ. තරම්ම කිට්ටු. තරම්ම කිට්ටු ඒ නිසා. ඉතින් අපි මේ මාර්ගයට අවතීර්ණෙමු. තථාගතයන් වහන්සේ අපට පුදුම භාග්‍යයකට ලැබුණේ ඒක මේ අපි හොඳ බෞද්ධයන් හොඳ හෙළ බෞද්ධයන් වෙන්න මේ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වීම සඳහා එක කියන්නේ හෙළ බව බුදුන් බවයි සත්‍ය අවබෝධය දෙක. එනිසා අපි ආගම තත්වරා ධර්මට එකතු වෙන්නේ අපි ඒ මාර්ගයට අවතීර්ණ වෙමු. අපි අපිට කරන්න පුළුවන් ඒ දේ අපිට කරන්න පුළුවන්. අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ සිතින් හොඳ අධිෂ්ඨානසක් හොඳ පැතුම් රසක් කරමු. සසර වසන තුරු දාර් ගති පැතුම් නැති කල්්‍යාණ මිත්‍යන් කල්්‍යාණ මිතුරියන් පමණක් නැස ලැබේවා. මේ දිවියේ මේ සිරුර දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන්ද සුපත් බවම ලබත්වා මේ පුණ්‍ය චේතනාවල බලමහිමෙන්. අපේ සිත් තුළ තවදුරටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් සද්ධා සීලසුත ත්‍යාග පඤ්ඤා සහ පටිභානත් වැඩි වී අපේ ශේෂන් දහා අප්‍රමාණ ලෝක සත්‍යයන්ට නිරාමිෂව මෙහෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අදිස්ථාන කරමු, ප්‍රාර්ථනා කරමු. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරයන් උනාට පින් අපේ ගෞරවනීය සම්‍යක් සම්බුද්ධ වූ ශාස්ත්‍රුන් වහන්සේට තථාගතයන් වහන්සේට සර්වඥන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා. මේ මාර්ගයේ ගමන් කොට අපට උදව් පිණිස ඈතින් හිටගෙන පෙන්නනවා වගේ ඒ උතුම් උත්තමාවියන් ඒ උත්තමයන්ටත් ඒ උත්තමාවියන්ට කෘතඥතාපූර්වක වන්දනා වේවා, නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.